දැන් පින්න පාන කාර්යයක් පවත්වන්න. නමෝ තස්ස බගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස බගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස බගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විහාරවන්ති ගන්තර සාමවහන්සේලාගෙන අවසරයි සැදවත් වාසනාවන්ත වීමේ අද 2012 දුරුදු පොහොනින බමණිගේ සිරිවජිරාරාමයේ නැස්තේකමේ පින්නතුන් ඉංගිරි පාන්දර විසක් වේලකට පිළිලා මේ අවස්ථාව නිමිත ධර්ම දේශනාව දහම්කම් දීමටයි බලාපොරොත්තු වන්නේ. ධර්ම සාකච්ඡාව සහභාගීවමයි බලාපොරොත්තු වන්නේ. යාස්ථායිනේ පින්නතුන් ප්‍රතිපීඩක් ඉදිරිපත් කළා තියෙනවා. ඒවට අපට පුළුවන් ආකාරයට උත්තර දෙන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේට දුත පූජාව පූජාන් කිරීමෙන් පස්සො එය ඉවත් ගැනීමේදී ඒ සතුට ආහාර සඳහා ගැනීමත් අරඩක් වේද මේ ගැන පහදා දෙන්න. දැන් බුදුහාමරණ දුත පූජාව පූජා කරලා අපි ඒ වයින් කරනකොට සතුට දැනගන්න කමන්නේ නැද්ද කියලා අහන්නේ. මේක ගැටලුවක් නැහැ. සතුට ආහාරයක් වෙන කියන කාරණේක වෙන්කරාට ගැටලුවක් නැහැ. අපි බුදුහාමරණ බුද්ධ පූජාව කියනකොට හැබැයි සතුට දෙන්න කියන අදහසින් නෙවෙයි දෙන්නේ. සියලු ඉවරණක් පස්සේ හැංගීම කියනதோ. නැතනම් බුද්ධ පූජා දෙදෙනා අවස්ථාවේ කියන්නේ මෙතනදී මේක හොඳයි. මේ කන්නෙන් කරනකොට සතුට දෙනවා කියන ආකල්පයෙන් දොනදී අර බෙදෙනකොටම ගෞරවය අඩු වෙනවා. දැන් දේව පූජාවයි බුද්ධ පූජාවයි අතර ගත්තාම බලන්න වෙනකක් තියෙනවද? මේකේ හඳනම් පැහැදිලි අපිට. දැන් බුද්ධ පූජාව අපි නැවත පරිහරණයට නොගන්න නිසා බොහොම සුළු සුළු කියන්නේ. නමුත් දේව පූජාව තමයි. බුදුහාමුදුරන්ට ඒක කියන දේ කියයි. දෙවියන් වහන්සේට එහෙම ලැබෙන්නේ. ඇයි එහෙම කියන්නේ? ඒ තියෙන බොහෝ දෙනා දන්නා මේක නැවත කියලා ඉවරලා ගන්නවා. ඒක අපිට කෑවට කමක් නැහැ. අපි පරිහරණය කරන්නේ කමක් නැහැ කියන ආකාරයේ යටිතේ තියෙනවා. ඒ වගේම ඉතින් බුදුහාමරණ්ඩ කියන කරගන්න බැරි දේවල් දෙවියන් වහන්සේගෙන් දෙවිවරුන්ගෙන් කරගන්න බලාපොරොත්තු වෙත් තියෙනවා. ඒ නිසා බෙදන්න කලින් එළිය ආකාරයක් ආවොත් මේක හොඳ නැහැ. මේ සතුටට වෙනවා කියන අදහසින්. ඒකවල බුදුහාමරණ බෙදන්නේ සතුටට වෙනවා කියන ආකාරයක්. එනිසා ඒක දෙකනකොට හොඳ ගෞරවයෙන් පූජා කරන් දෙන්න තෝරන ඉලක් වැඩිපුර දෙන්න තෝරන බුද්ධ පූජාවට. මේ වගේම සමහර අය බොහොම ගෞරවනික කරනවා. දැන් කීරි එක තියෙන හැන්දක් තියෙන සමහර අය. ඒ තරම ගෞරවයෙන් කරන්නේ. කීරි කප්පෙක විතරක් කියන්නේ නැහැ. ඒ තරම ගෞරවයෙන් කර නැත්නම් ඉන්නවා. එනිසා එදිකා ගෞරවයෙන් බුදුහාමුදුරන්ට පුජ පූජා කරන සහ දෙවියන්ට දේව පූජා අතර වෙනසක් තියෙනවා. දෙවියන් කරු බොහෝට පුජ පූජා පවත්වන භක්තිය මුල් කරගෙන බුදුහාමුදුරන්ට අපි යමක් පූජා කරන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවයි භක්තිය අතර වෙනසක් තියෙනවා. මම යම් කෙනෙක් වාහනයක් ගත්තොත් මම යනවා. අතරගම හරි එකට විතර යනවා. ඒ යන්නේ භක්තිය නිසා. භක්තියේ පදනම බිය. බිය පදනම් කරගත්තු දෙයක් භක්තිය කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ශ්‍රද්ධාව කියන්නේ කරුණ දැනගෙන ගුණිය වටහාගෙන ඒ ගුණයට කරන ගෞරවයක් හැටියට හෘදයාංගම වෙන දෙයක් ශ්‍රද්ධාව කියන්නේ. ඒ වගේම බුදුහාමුදුරන්ගේ සම්බුද්ධත්වයේ අදහන ස්වභාවයෙන් ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ශ්‍රද්ධාව මුල් කරගෙන අපි බුද්ධ පූජා පවත්වන්නේ. අපි දන්නවා අපේ සමහර කතා පොත්වලින් කියන විමාන වස්තු වගේ ග්‍රන්ථවල සඳහන් වෙනවා. සමහර බුදුහාමුදුරු වෙනුවෙන් වෙරළෙහි වැලි ගොඩක් ගහලා පොඩි සයිසියක් හදන මලක් පූජා කරනවා. විය පෙරළිය මලක් පූජා කරනවා. ඒකෙන්ම දිවිලෝකයේ පවස්සන්න සඳහන්. ඒ තරම් අනුසංසදායි. බුදුහාමුදුරු වෙනුවෙන් කරන සුළු පූජාවක් හෝ හදවතින් සැදෙනෙන් කිරීම පින්නතුනේ. විශාල අනුසංසයක් ලැබෙන දෙයක්. ඒ වගේම ඇති අනිත් පැත්ත. යම් කෙනෙක්ම බලක් කරනවා නම් ඒව අඩුවෙන් කියන්න කියලා උනන්දු කරනවා නම් ඒ වගේම ඒවට ආධිනවත් ලැබෙනවා. ඒ නිසා යම් කෙනෙකු බුදුහාමරණය කරන්න පරිත්‍යාගය කිසි විදකට අපි අඩු කරන්න හොඳ නැහැ. අඩු කරන්න උනන්දු කරවන්න හොඳ නැහැ. ඒ තරම්ම අනිසංදායයෙන් තමයි බුදුහාමරණය. එනිසා වඩාත් මානසිකයි විදියට අපි බුද්ධ පූජාව ගෞරවයෙන් කැඳෙනින් කියන්නට ඕන. එසේ පූජා කරන පූජාවක් අයින් කරනකොට සතෙකුට දුන්නට ඒක වරදක් නැහැ. නැත්නම් අපි දන්නවා දැන් බෙහෙත්ේ සාධ්‍ය නම් පූජා කළා. නැත්නම් ස්වාමීන් වහන්සේලව පරිහරණයටත් ගන්නවා. ඒක වරදක් නැහැ. සංසදින පුදා ස්වාමීන් වහන්සේලෙන් බෙහෙත් ආදී ඒ අයින් කරන ඒවා පරිහරණයට ගන්නවා ලෙඩ වුණා. නිවෙස්තර රාත්‍රියේ කාලයේදී බුදුන් වැඳීම සිදු කරන්න කලින් නිවසේ සිටින අය කැමකා ගෙදර සියලුම වැඩ අවසන් කර රාත්‍රියේ 10 පස්සේ බුදුන් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් ඇතිවන ආනිසංසෝ ඵල විපාක මොනවාද? බුදුහාමුදුරන්ට වඳින අවස්ථාවේදී අපි වෙලාවක් නියම කළේ නැහැ. ඕනෑම අවස්ථාවක බුදුහාමුදුරන්ට ගෞරව කිරීමෙන් ආනිසංස සැලසෙනවා. වෙනත් ආගමකට වගේ නිශ්චිත වෙලාවක් වාර ගානක් නියමසලනේ විදහාම අපේ දුනුහාමුදුර සුක්කබොත්තන් පහෝචාන් සිය සදා ගෝතම ශාවකා ඒකන් දිවාච රක්තෝච නිස්සං බුද්ධ ගතා සති කියලා ධර්මයේ සඳහන් වන්නේ නිතරම බුදුහාමුදුර පිළිමලව සතිය පිහිටුවා ගන්න කියලා. ඒක ඉතාමත් ප්‍රබෝධෙන් අවදි වෙන්න හේතුවක් කියලා. සුඛා චේතනා වැඩි වීමක් කියලා. එනිසා අපි නිතරම බුදුහාමුදුර සිහි කරනවා. නමුත් වෙලාවක් කියලා අපි නිශ්චිත කරගෙන ඉන්නේ අපේ පහසුවට. ඇතැම් විට හැම වෙලාවෙම සිහිපත් කරන්න බැරි අය බොහෝ විට වන්දනා කරන්නේ වන්දනා කරන වෙලාවදී අපි ලොකු කැපවීමක් ඒ සඳහා කරනවා. එනිසා ඒක වැඩිපුර අනිසංසදායි. නමුත් වෙලාව එහාට මෙහාට නැහැ කියලා අනිසංසවල ගැටලුවක් නෑ. නමුත් එකක් තියෙනවා, සමහර අය රාත්‍රියේ පූජා කරනවා එක්කරා හේතුවක් නිසා. රාත්‍රියේ නැමෙන පස්සේ දෙවියන් සඳහා කරන පුද පූජාවලදී දෙවියන්ගේ ආනිසංස හෝ ආශිර්වාද ලබා ගැනීම සඳහා කරන පූජාවලදී රාත්‍රී කාලයේ උදින්ම තමයි සාමාන්‍ය පිළිද. ඒක දෙවියන් විශ්වාස කරන දෙවියන්ගේ යම් දෙයක් ඉටු කරගන්න බලාපොරොත්තු නැත්නම් එහෙම තැන වෙලාවක් තියෙනවා. දෙවියන්ගේ බැලම ලැබෙන්නේ වෙනාවේ කියලා ඒක සමාජයක සත්‍යයක් කියනත් පුළුවන්. නමුත් බුදුහාමුදුරන් අපේ වන්දනා කරන වෙලාවේදී අපි වෙලාව රාත්‍රී උනායි කියන හෝ හවස උනා කියන හෝ ආනිසංසවල ඒ හේතුව නිසා වෙන ප්‍රශ්නේ. තව ප්‍රශ්නයක් තහ මේක හාමුදුරු ගැන අහන ප්‍රශ්නයක්. අද අපේ මහා සංඝ රත්නයේ විවිධ වූ වර්ණවලින් යුත් සිවුරු පාවිච්චි කරයි. අනු පාට, කුඳුරු පාට, මඩ පාට ආදී මේ අනුව අප බුදුදහමano අප සංඝ රත්නයේ පාරම්පරිකව නියෝ පාද තුනක් ගැන විස්තර කරන්න. අපි පූජා කළුත්තේ කුමන පාදකී යුක්ති වරුද? දැන් බුදුහාමුදුරුවෝ නියම කරලා තියෙනවා පාරිචි නොකරන යුතු සිවුරු ගැන, වර්ණ ගැන. එකක් තමයි කළු පාට. කළුම පාට පාවිච්චි කරන්න බෑ. ඊළඟට නිල් පාට පාවිච්චි කරන්න බෑ. සුදුම පාට පාවිච්චි කරන්න බෑ. මේ පාටවලට අමතරව යම් කිසි ඒ වගේම ඔයගේ වර්ණ කීපයක් තියෙනවා එපා කියලා. ඒ වගේම ධර්මයේ සඳහන් වන්නේ අරුණුවන් පාට කියලා. අරුණුවන් පාට කියන්නේ උදෑසන සූර්යාලෝකයේ අරුණෝදය ලැබෙන අවස්ථාවේදී. සාමාන්‍යයෙන් දැන් වෙලා යනවා ගත්තොත් 6ට වගේ 6ට කාලක් විතර වගේ කියලා නැගෙනහිර පැත්තේ අහස දිහා බලනකොට හිරු උදා වීමත් එක්කම වර්ණයක් තියෙනවා. පාන්දරම නැගිටින එක නම් බලන්න පුළුවන්. අන්න ඒ පාට තමයි මේ අරුණුවන් පාට කියලා කියන්නේ. ඒ පාට තමයි ධර්මයේ සඳහන් වන්නේ. ඒකට සූර්යාලෝකයේ එන්න කලින් අර සූර්යා අපිට පේන්න කලින් මහසී දිස්සන පාටක් තියෙනවා, රතු පාටක හුරු පාටක්. ඒක ටිකෙන් ටික සූර්යා පේනකොට අපිට ඒ පාට ටිකෙන් ටික රතු පාට ගැටි අඩු වෙනවා, ටිකෙන් ටික සහ පාට පාටපත් වෙනවා. ඒකට ඔන්න ඔය අතලේ පාටක් තමයි නියම පාටයක් ලෙස සැලකන්නේ. එනිසා ඒ පාට දැකලා තේරුම් ගත්ත අය ඒ තේරුම් ගත්ත විදිහට පොඩි පොඩි පාටවල වෙනස්කම් අනුව සිවුරු පාවිච්චි කරනවා. පාන්දරම නැගිටලා ඉර බලපු කෙනෙක් පේනවා ටිකක් වැඩිපුර රතු පාට වුණු ගතියක් තියෙන කියලා. ඒ නිසා රතු පාට වැඩිපුර පාවිච්චි කරනවා. සමහර ඇතන් විට කරක් වෙලාවදී වෙන බලවල නිසා වද්දෝ ඇතන් මේ කහ පාට වැඩිපුර බරව පාට පාවිච්චි කරන ඇතන් ඉන්නවා. ඒකේසෙට ඔය අතරේ පාටක් තමයි බොවට යන්නේ. උදෑසනම දැන් හෙට අවදි වෙන නම් බලන්න එතකොට බලාගන්න පුළුවන් මම කියන්න ඕනේ. දානෙ දීමේදී දානය දීමේදී දාන කියන්නේ ඇඳුම් පැනඳුම් ආහාර ආදී දීමේදී ඕනෑම දෙයක් ඕනෑම අයකට අවශ්‍යතාවය නොබලා දෙන අවස්ථා එමටය. නමුත් අත්‍යවශ්‍ය කියා සිතන පුද්ගලයෙකු හෝ පුද්ගලයන් වෙනුවෙන් වෙන් කර තබාගෙන ඔහුගේ හෝ ඔහුගේ ඈ මුණගැසුන් විට ඒවා යෑමතෝරා පිරිනැමීම අකුසලයක්ද කියනහම අකුසලයක් නම් නෙවෙයි කුසලයක්. එතකොට අවශ්‍යතානෝ දෙන එක තමයි ඇත්තම හොඳ. අවශ්‍යතානෝ වුණත් විශේෂයෙන් ඇඳුම් පැළඳුම් ආදී දෙනවා නම් වඩාත්ම හොඳ අලුත් ඇඳුම් දෙන එක. අලුත් ඇඳුම් දුන්නොත් අලුත් ඇඳුම් ලැබේ සසරේදී. පරණ ඇඳුම් දුන්නොත් පරණ ඇඳුම් ලැබේ. ඒ නිසා බීජ වපුරන්නේ යම්සේද ඉන්සන්ව ප්‍රතිඵල ලැබෙනවා. දෙනකොට කෙනෙකුට හොඳම දෙයක් තමයි දෙන්න ඕන. අහකට දාන දේවල් දෙන්න හොඳ නැහැ. සතෙකුට දෙනවා කියන්නේ මනුස්සයන දෙන්න හොඳ නැහැ. මනුස්සයෙක් සතෙකුට දුන්නත් අපි බොහෝ විට හොඳ දෙයක් තමයි දෙන්නේ. ඉතින් මේ අවශ්‍යතා අනුබල තමයි දෙන්න ඕනේ. ඇත්තෙම බෝසත්තුරු කියලා කියන්නේ ආනිසංස අදහගෙනම නෙමෙයි කියලා තියෙන්නේ. බෝසත් චරිතේ ලක්ෂණ ඒකයි. ලබන පුද්ගලයාගේ ගුණය බොහෝ විට සොයන්නේ නැහැ. විරාගී බව කරා යන උත්සමයක්. ඕන් බලන්නේ අවශ්‍යතාවය බලන්නේ. ලෝභය අඩු වෙන නම් කෙනෙකුට ලෝභය අඩු වීම සඳහා යමක් හිතාගෙන දෙනවා නම් ඒ දේ සාමාන්‍ය කෙනෙකුට දුන්නත් එකයි ඉතලම සිල්වත් කෙනෙකුට දුන්නත් එකයි. ලෝභය අඩු වීම අදහසින් නම් දෙන්නේ. නමුත් ආනිසංසදායි භාවය බුදුදහමෙන් අගය කළා කියනවා. දක්ෂිණේ බංග සූත්‍රවලදී සතෙකුගේ ඉඳන් රහතන් වහන්සේ බුදුහාමුදුරු දක්වාම පුද්ගලයන්ගේ නානත්වයක් දක්වලා තියෙනවා. ඒ පුද්ගලයන්ගේ තියෙන සිල්වත් ගුණවත්කම් අනුව ආනිසංස වැඩිවීමක් ගැන සඳහන් වෙනවා ධර්මයේ. ඒක බුදුදහමේ අගය කරලා තියෙනවා. ඒක ගැටලුවක් නෑ. නමුත් වඩාත්ම බුද්ධින් ඉහළට යන කෙනා ඉහළට ගියාට පස්සේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යන කෙනා ලබන කෙනාගේ අවශ්‍යතාවය විතරයි බලන්නේ. ඔහුගේ ගුණේ කරම යන්නේ නෑ. දැන් අපේ වෙස්සන්තර ආසභාවය අපේ සිද්ධාර්ථ අපේ මේ ගෞතම බෝසත්යන් වහන්සේ අර දරුවන් දන් දුන්නේ දුස්සීල බ්‍රාහ්මණයෙකුට. ඔහුට අවශ්‍යතාවයට ඒක දුන්නේ. එතකොට ඒ දාණය දෙන අවස්ථාවේදී මේ මහ පොළව කම්පා වුණා. මහ පොළව කම්පා වුණේ ප්‍රතිග්‍රාහකයාගේ සිල්වත් ගුණකමත් සමඟ නෙවෙයි. මහ පොළව කම්පා වුණේ දායකයාගේ උත්කෘෂ්ඨ ප්‍රාර්ථනාව නිසා. දෙන්න අමාරු දෙයක් තියෙන නිසා අවශ්‍යතාවයන් වදුණු නිසා උසස් අභිලාෂයක් සඳහා දුණු නිසා සිල්වතුන් ගුණවතුන් අපට ලැබෙනව නම් හොඳයි. නමුත් නොලැබුණත් අපි අවශ්‍යතාවය සැලසලා දෙන එක වටිනවා. මොකද මේ දීම හැම දිනකටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දීම සතර පුරුදු කළේ නැයට කරන්න පුළුවන් දෙයක්. ඒ දීම විවිධ ආකාරයෙන් අපට දෙන්නට පුළුවන්. ආමිස දානය, අභය දානය, ධර්ම දානය කියලා ප්‍රධාන කොටස් තුනකට බෙදනවානේ. ඒ අතරනොත් වඩාත්ම අනිසංසදායි දින හැටියට සලකන්නේ සම්ම දානං ධම්ම දානං ගිනාදී කියපු ආකාරයෙන් ධර්මයේ දීම. එතකොට මේ අවශ්‍යතා ඇතිව සුද්ධයන්ට බලල දෙන එක වඩාත් හොඳයි. ඒක තමයි ඇත්තම සිදු වෙන්නට අවශ්‍ය. අපේ ගෙදර වැඩිපුර බඩු දුන්නේ නැහැ කියලා අනිත් මිනිසුන්ට බලෙන් දෙන එකේ තේරුමක් නැහැ. ඒක අනිත්ට කරදරයක් වෙනවා ඊට පස්සේ. දැන් අටසීලයට අටසීල් දසසීල් කියලා දෙකක් තියෙනවා. ඒ අටසීලේ අටසීල් ගන්නකොට අපි කියන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූත නක්ඛාන ඒ ශික්ෂාපදය නච්චගීත වාදිත ශික්ෂාපදය නච්චගීත වාදිත විශෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූත නක්ඛාන කියන එක මේක දසසීල වෙනකොට කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඒක කොමන හේතුවක් නිසා වුණාද කියන එක නම් මට ඇත්තටම දැනුමක් නැහැ. මමත් තා හොයන්නම්. ඒකට හේතුව යහන්නේ. දැන් දෙකට දෙන්නල දක්ෂීලයේදී දක්වන්නේ ඇයි කියන කහනවා. ඒක සාමාන්‍ය සිදුවෙන්නේ නම් දෙක වෙනම දක්ෂීලයේදී අට සීලයට වඩා ඇත්තෙම දක්ෂීලයේදී වැඩිවන්නේ එක ශික්ෂාපදයක්. ජාත රූප රජිත කියන ශික්ෂාපදේ විතරයි දක්ෂීලයේදී වැඩිවන්නේ. නම්ින් දැක් වුණාට නම් තුඟක් කාරණා ගැන ඒක කියනවා දක්ෂීලයේ. නච්ච ජීත වාදිත විසෝක දක්ෂණ දැන් මේ ඇත්තෙම මේ කියන්නේ මේ ශික්ෂාපදෙන් කියන්නේම අපේ ඉන්ද්‍රියන් පිනවන්නට හේතු වෙන කාරණා මේ දේවල්. දැන් මල් කියන්නේ ඇස පිනවන්න නැත්නම් කය පිනවන්න හේතු වෙන දේවල්. ගන්ධ කියන්නේ නාසය පිනවන්න හේතු වෙන දේවල්. විලේපන කියන්නේ ශරීරය පිනවන්න ගන්න දේවල්. ඊට පස්සේ මණ්ඩල විපෝත ආදි වශයෙන් කියන මේ ශරීරය ආභරණ ආදි වශයෙන් ශරීරය අලංකාර කරන්න යොදා ගන්න දේවල්. මාලා ගන්ධ විලේපන මේ ආදි වශයෙන් කියනකොට මේ ඇත්තම ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන් සියල්ලටම හේතු වන කරුණ තමයි මේ විස්තරාත්මකව තියෙන්නේ. ඒ වගේ මේ අඩසිල් දසසිල් සමාදන් වීමේදී ඒවා පාලනය කිරීම තමයි මේ වෙන්නේ. එකම අපි සාමාන්‍ය දිනෙකදී ගත ගන්න සුකෝම කෝවිඩ් ජීවිතය අඩු කළා විරාජි විභාවය නැත්තම් උපෝසථය කියලා කියන්නේ රහතන් වහන්සේලා අනුගමනය කරන දිනයක් හැටියට අපි සැලකන්නේ. ඒ නිසා ලෝකේ ආර්ය පුද්ගලයන් යම් කිසි පංචේන්ද්‍රියම් පිනවීමට නැඹුරු වෙච්ච ස්වභාවයක් තිබුණා නම් ඒවගෙන් උන්වහන්සේලා දුර වුණා. අනේ දුර වෙච්ච උත්තරයන් වහන්සේලාගේ මඟ අනුගමනය කිරීමක් තමයි අප මෙහිදී සිද්ධ කරන්නේ. මේ ශික්ෂාපදයෙන් විශේෂයෙන් කියවෙන්නේ ඒ කාරණිය ගැන. බුදුදහම හැර වෙනත් ආගම් මැදහිම මිත්‍යා දෘෂ්ටියද? එසේනම් ප්‍රාණඝාතාදී පස්පයින් වැළකෙන යහපත් කිතුනුවකු තුනරුවන් නොවැදෙන් ඉන්නේ සිදු කරගන්නේ අකුසලයන්ද? බුදුහාමුදුරන්ට නොවැන්දයි කියලා අකුසලයක් වෙන්නේ නැහැ. බුදුහාන්තරන්ට වැන්දොත් කුසලයක් වෙනවා නොවැන්දයි කියලා අකුසලයක් වෙන්නේ නැහැ. එතකොට දැන් මේ මිත්‍යා දෘෂ්ටිය කියන එක අපි निराකරණය කරගන්න ඕන. දැන් අපි සාමාන්‍ය මිතන් ඉන්නේ අපි සම්මාදිට්ඨි අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිය කියලා නේද? එහෙමනේ සාමාන්‍ය අපි හිතන් ඉන්නේ. අපි විතරයි සුගති ගාමිනේ අනිත් ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකා අනිත් ඔක්කොම අපාගත වෙනවා කියලා තමයි සාමාන්‍ය අපි හිතන් ඉන්නේ. ඒකද වෙන්නේ? එහෙමද වෙන්නේ? එනතන මිත්‍යා දෘෂ්ටියේ අවස්ථා කීයක් තියෙනවා? මේ අවස්ථා රාශියකට බෙදන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකක් තියෙනවා මිත්‍යා දෘෂ්ටියේ. එකක් තමයි නියති මිත්‍යා දෘෂ්ටිය. නත්ති දින්නම් නත්ති ඉට්ටම් නත්ති සුකට දුක්කට ආනං සම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සමනම් බ්‍රාහ්මනා සමංගතා සම්මා පටිපන්නා ආදී වශයෙන් දැක්වෙන දුන්දේ විපාක නැත, යාගේ විපාක නැත, පූජාගේ විපාක නැත, මවට සැලකීමේ විපාක නැත, පියාට සැලකීමේ විපාක නැත, මෙලවක් නැත, පරලොවක් නැත ආදී වශයෙන් මේ දසවස්තුම මිත්‍යා දෘෂ්ටියෙන්ම යුක්ත කෙනාට කියනවා නියති මිත්‍යා දෘෂ්ටිය කියලා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ යම් කිසි කෙනෙක් දැඩි වෙලඳගෙන තියෙනවා නම් ඒ කෙනා ගැන බුදුදහම සඳහන් කරන්නේ ඒ කෙනා ඒ දෘෂ්ටිය අත් නොහැරියෝ නොහැරියොත් අපහාගත වෙනවායි කියලා. නමුත් සමහර අය ඉන්නවා ඒ වගේ 10ටම දැඩි නැඹුරු වෙලා නැහැ. ඒ අය සින්දහම් ආදියක් කරනවා. දානෙහි, යාගයෙහි, සීලයෙහි ආනිසංස අදහනවා. ඒ වගේ තමයි ලෝකේ වැඩිපුරම ඉන්නේ. ඒ අය යම් කිසි විදියක මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා හිටියට අර 10න් දැඩි සේයයි මිත්‍යා දෘෂ්ටිය ඉන්නේ නැහැ. දැන් සම්මා දිට්ඨිය කියලා එකක් බුදුදහමේ දැක්වෙනවා. මේ සම්මා දිට්ඨිය ඇත්තෙන් අපි හොඳින්ම निराකරණය කරගත යුතු කාරණයක්. විශේෂයෙන්ම මජ්ක්‍ධිම නිකායේ මහාචාර්යසාරිසක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා සම්මා දිට්ඨින් පහන් භික්ඛවේ දොයන් වදාමි. අස්ති භික්ඛවේ සම්මා දිට්ඨින් සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පත්තා. අස්ති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියලා. බුදුහාමුදුර දේශනා කරනවා සම්මා දිට්ඨියෙහි කොටස් දෙකක් තියෙනවා. එක සම්මා දිට්ඨියක් තියෙනවා ශාස්ත්‍රව වූ පිනට බර වූ උපදි සම්පත් ලබා දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ තමයි අත්ති දින්නම් අත්ති ඉක්කම් අත්ති සුකට දුක්පඩානම් සම්මානම් පලන් විපාකෝ අත්ති අයන් ලෝකෝ අත්ති පරෝලෝකෝ අත්ති මාත අත්ති පිට ආදි වශයෙන් කියනවා. යාගේ හෝමේ විපාකයට කර්මෙන් විපාකයට ආදී වශයෙන් දැක්වෙන කාරණා. මෙන්න මේ පියවර පින්නතුනි අර නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව ගන්නකොට මෙන්න මේක සම්මා දිට්ඨියක්. මේ සම්මස්තගත සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය. හැබැයි පින්නතුනි සම්මා දිට්ඨියේ දෙවෙනි පියවර ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අත්ථි විස්සවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගාහිය. තවත් සම්මා දිට්ඨියක් කියනවා ආර්ය වූ අනාස්ත්‍රව වූ මාර්ගයේ අංගයක් කොට ඇත්තා වූ සම්මා දිට්ඨියක් කියනවා. එතකොට අර අම්මස්සගතා සම්මා දිට්ඨියෙන් විතරක් යම් කෙනෙක් නැවතිලා ඉන්නවා නම් ඒ අය අපි කියනවා සම්මා දිට්ඨිය යුක්තයි කියලා. හැබැයි මේ හදන මේ සමය පින්නතුනි අපිට ලෝකේ හමු වෙන බොහෝ දෙනෙක් ඉන්නේ. බෞද්ධයන් කියලා ගත්තත් මේ බෞද්ධයන් නාමයෙන් ඉන්නත් බොහෝ දෙනෙක් ඉන්නේ මෙතනම තමයි. වෙනත් ආගම්වලත් ඉන්නවා සමාජ සේවා කටයුතු කරනවා අනිත්යට උදව් කරනවා අකුසලෙන් වැළකීලා ඉන්නවා දේමාපියන් සලකනවා. ඒ අයත් යම් කිසි විදියක සම්මා දිට්ඨියක ඉන්නේ. ඒ අයත් අපි අර බුදුදහමේ සලකන ආර්ය සම්මා දිට්ඨියට සාපේක්ෂව ගත්තාම ඒ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියක්. ඒක හරියි. ඒක මිත්‍යා දෘෂ්ටියක්. හැබැයි පින්නතුනේ මතක තියාගන්න අද අපි අම්මස්සගත සම්මා දිට්ඨියෙන් විතරක් නැවතිලා ඉන්නව නම් අර ලෝකෝත්තර සම්මා දිට්ඨියට සාපේක්ෂව ඒකත් මිත්‍යා දෘෂ්ටියක්. ඒක හොඳට මතක තියාගන්න. බුදුහාමුදුර දේශනා කරනවා සබ්බාසල සූත්‍රයේ පැහැදිලිවම යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන කෙනාම නැවත කර්ම විඳිනවා, මේ කර්ම කරන කෙනාම නැවත අහවලාවසෙන් ඉපදෙනවා කියලා දෘෂ්ටියකට යම් කෙනෙක් එනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි විසූකයක් ආදී වශයෙන් පද ගානකින් විස්තර කළා කියලා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. සමහර කාරණා බුදුදහමෙන් සාපේක්ෂවයි දේශනා කළ තියෙනවා. බුදුදහමේ සාපේක්ෂකයන් තියෙනවා, නිර්පේක්ෂකයන් තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොතින් සතර අපායට සාපේක්ෂව සතර අපායට සාපේක්ෂව මනුෂ්‍ය ලෝකයේ සුගතිය. සතර අපායට එක ගන්නකොට අපි කියන්නේ මනුෂ්‍ය ලෝකයේ සුගතියක් කියලා. නමුත් දිව්‍ය ලෝකයට සාපේක්ෂව ගන්නකොට මනුෂ්‍ය ලෝකයේ සුගතිය. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව ගන්නකොට දිව්‍ය ලෝකයේ සුගතිය. අන්තිමට බුදුහාම දේශනා කරනවා නිබ්බානං වා උපනිදාය සම්පා උප්පස්සියෝ දුගතින් කියලා. නිවනට සාපේක්ෂව සියලුම උත්පත්තීන් දුගතින් කියලා සඳහන් කරනවා. මෙහෙම කාරණේකුත් සඳහන් කරන සමහර තැන්වල සාපේක්ෂය කරුණ දක්වනවා. නමුත් අනිත් පැත්තෙන් ගන්නකොට නිවනට සාපේක්ෂව නිවන්ද සාපේක්ෂව ගන්නකොට බ්‍රහ්ම ලෝකයේ ඉපදීමත් දුගතියක් විදිහට සැලකන්නේ. මොකද ඒවත් අනිත්‍ය දුක්ඛ සත්‍යයන් වලට පත් වෙනවා, ලක් වෙනවා. දුර්ගතියක් විදිහට සැලකන්නේ. සාමාන්‍ය අපි ගත්තොතින් අපි දැනට සුගති දුගති කියන එක වෙන් කරගෙන තියෙන්නේ මනුෂ්‍ය ලෝකයට සාපේක්ෂවයි. මනුෂ්‍ය ලෝකය තිරිසන් ලෝකයට සාපේක්ෂව තමයි අපි සාමාන්‍ය සුගති දුගති කියන එක තීරණය කරලා තියෙන්නේ. ඒ වගේම දැනට සුගති දුගති කියන එක තීරණය කරලා තියෙන්නේ නිර්වාණ අවබෝධය ලබන්න, ධර්ම ශ්‍රවණය කරන්න අවකාශ ලැබීම නොලැබීම කියන සාධකය මත. ඒ වගේ තමයි පින්නතුනි සම්මා දිට්ඨිය කියන එක අර බුදුහාමුදුර ධර්ම දේශනා කළේ නියත මිත්‍යා දෘෂ්ටියින් අය කම්මස්සකතා සම්මා දිට්ඨියට ගන්න. නමුත් කම්මස්සකතා සම්මා දිට්ඨිය විතරක් නෙවෙයි පින්නතුනි බුදුදහමේ අපේක්ෂාව. කම්මස්සකතා සම්මා දිට්ඨියේ ආනිසංසය හැටියට කෙනෙකුට ඕනනම් නේව සංඥා නා සංඥායතන දක්වාම සිදුවන කරන්න පුළුවන්. ආ මහා කල්ප 84000ක් ආයුෂ තියෙන නේව සංඥා නා සංඥායතන දක්වාම සිදුවන කරන්න පුළුවන් මේ අම්මන්තකට සම්මා දිට්ඨියේ ඉන්නකම් ඉන්න කෙනෙකුට. ඒක බුදුවරේ පහළ වෙන්න ඕනේ අබුද්ධෝත්පාද කාලයකට පුළුවන්. ආලාර කාලා මුද්දකරාම කුත්ත වැනි අය එලෙස හිත දිනු කරපු අය. ඒ නිසා ඒගොල්ලන් බුදුහාමුදුරුව සම්බුද්ධත්වයට පත් වෙනකන් හිටියේ නැහැ. ඒගොල්ලන් යම්කිසි සම්මාදිටියක හිටියේ. ඒ සම්මාදිටිය කියන්නේ කම්මස්සකට සම්මාදිටිය කියලා. ඒකට ඒ කම්මස්සකට සම්මාදිටිය විතරක් නෙවෙයි බුදුදහමේ ඉලක්කය. ඒක ඉක්මවල තවත් තැනකට ඔසවා තමන බුදුදහම. ඒ තමයි හේතුඵල ධර්ම ගැන කරන විග්‍රහය. දැන් සාමාන්‍යයෙන් අපි විග්‍රහ කරන්නේ සාමාන්‍යයෙන් අපි ජාතක කතාවලත් එහෙම තමයි විස්තර කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එක නෙක්ලේසිව විස්තර කරේ දෘෂ්ටි වලින් බහැරව. නමුත් අපි සාමාන්‍යයෙන් ඒක ගන්නකන්නේ දෘෂ්ටි සහිතවයි. දස්සනේන පහතම්පා කියලා සංයෝජන ටිකක් සම්බාස්වර සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඒ දේශනා කළ තියෙන කාරණවලදී පැහැදිලිවම සඳහන් වෙනවා මේ කර්මය ගැන වුණත් දැනට අපට තියෙන ආකල්පයේ පින්නතුනි සැබෑ නිත්‍ය දෘෂ්ටිය නෙවෙයි. සැබෑ නිත්‍ය දෘෂ්ටිය සැබෑ සම්මාදිටිය නෙවෙයි. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි කර්ම කරනවා, අපි දන් දෙනවා, අපි සිල්වා කරනවා, අපි හොඳ ඒ වගේ ආනිසංස විඳිනවා, අපි පරලෝක සුගති ගාමි වෙනවා. ඒක තමයි සාමාන්‍ය සම්මුති සත්‍යය. නමුත් මේ සම්මුති සත්‍යයේ ඉක්මවල පරමාර්ථ සත්‍ය කරා අභියන්ති දවසට යා යුතුයි. අන්න ඒ සම්මාදිට්ඨියේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තමයි පින්නතුනි සැබෑ සම්මාදිට්ඨිය විදිහට සැලකන්නේ. ඒ සම්මාදිට්ඨිය ලබන කෙනා තමයි සංයෝජන ප්‍රහීණ කරන්නේ. ඒ සංයෝජන ප්‍රහීණ කිරීමේදී මූලික පදනමක් හැටියට සැලකන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීම. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ තමන්ගේ මේ ශරීරය, තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තියෙන කොටස් පහක් තමන්ගේ කියලා හිතාගෙන සිටීම. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ කොටස් පහකට අපේ සම්පූර්ණ අධ්‍යක්ෂින් සමුදාය සහ භෞතික ශරීරය බෙදලා තියෙනවා. ඒ බෙදලා තියෙන හැම කාරණයක්ම රෝපාදී ස්කන්ධ පංචකේ නැවත කොටස් හතර ගන්න බෙදෙනවා. රෝපං අත්තතෝ සමනුපස්සති. අපේ සාමාන්‍ය අරියාණං අදස්සාවි අරිය ධම්මස්ස අකෝවිදෝ අරිය ධම්මස්ස අවිනීතෝ. ආර්ය ධර්මයේ සැබෑලස්සම නොඇතුවා වූ ආර්ය ධර්මයෙන් අදස්ස වූ ආර්ය ධර්මයේ සැබෑලස්ස එකෙක්ම වුණු නැති කෙනා හිතන්නේ කොහොමද? රූපං අත්‍යතව සමනපත්ති. මේ රූපය ආත්මයි කියලා හිතන. රූපය ආත්මයි, රූපේ ආත්මයක්තිය කියලා කියන්නේ රූපේ ආත්ම සහිත දෙයක් කියලා හිතන. දැන් අද මේ තියෙන රූපය දැන් ඔබ පරිහරණය කරන අප පරිහරණය කරන මේ රූපය ආත්ම වශයෙන් හිතනවා. රූප වංශං වා අත්තාන සම්මුපස්සති. ආත්මය කියන දේ රූප සහිත දෙයක් කියලා හිතනවා. ආත්මය කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි පින්නතුනි. දැන් ආත්මය කියන වචනේවත් අපේ හිතේවත් නැහැ කොහෙවත්. අපේ හිතේ තියෙන අපට පාලනය කරන්න පුළුවන් දෙයක් අපේ ශරීරයේ තියෙනයි කියලා. එන්නේ මේකට ඇත්තම ආත්මය කියලා මේ කියන්නේ. අපේ කැමැති විදියට තියෙන අපට හසුරවන්න පුළුවන් දෙයක් අපේ මේ සැලවෙන ශරීරයත් එක්ක එකට තියෙනවා කියලා අපේ හිතේ හැඟීමක් තියෙනවා. රූපං අත්තතෝ සමනපස්සති කියන්නේ මෙන්න මේ රූපය අන්න එවැනි පාලනය කරන්න පුළුවන් දෙයක් සහිත දෙයක් කියලා අපට හිතෙනවා. ඊළඟට හිතෙනවා රූප වංශං වා අත්තානං සමනපස්සති. ආත්මය කියන දේ රූප සහිත දෙයක් කියලා අපට හිතෙනවා. අපට මේ ශරීරය පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තියෙන දේ තියෙන දේට අයිති දෙයක් තමයි මේ ශරීරය. ඒ තමන්ට පාලනය කරන්න පුළුවන් ආත්මය තමයි මේ ශරීරය කියලා අපි හිතන්නේ. ඊළඟට හිතනවා අත්තනිවාරෝපං සමනුපස්සති. ආත්ම යෙහි රූපේ දැසගෙන තිය කියලා කියනවා. අපේ ශරීර අභ්‍යන්තරයේහි තමන්ට පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙන ඒදී තමන් දැසගෙන ඉන්නේ කියලා අපි හිතනවා. ඊළඟට විතනවා රූපස්මින් වා අස්ථාන සමනුපස්සති. රූපයක් තියෙනවා ඒ රූපෙහි අර ආත්මය දැසගෙන තිය කියලා හිතනවා. මේ අසන්න තේරුම් ගන්න දන්නේ නැහැ. මේක තේරුම් ගන්නකම් ඉතින් ගොඩ යන්න නම් බෑ. පින්නතුනි මේක රූපයේ පිළිබඳවත් වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳවත් මේ හතරවර හතර ගානේ තියෙන මේ ස්කන්ධ පංචකය 20ක් වෙනවා මේකට. මේ 20ට කියන්නේ 20 ආකාර සත්හාය දිටිය කියලා. අපට යම් තා ජීවිතයේ දුක හට ගන්න නම් පින්නතුනි මෙන්න දුක් හට ගන්න හේතුව. ලෝකයේ බුදුවරේ පහළ වෙන්නේ මෙන්න මේක විස්තර කරලා දෙන්න. ලෝකයේ කලින් කාලේ පහළ වෙනවා ස්වර්ග මාර්ගයේ කියාගෙන උතුමන්. එතැන් මේක හිත දිනකල් අහසින් යන පුළුවන් උත්සමයේ ලෝකයේ බිහි වෙනවා. උන්වහන්සේ නා ප්‍රකාශ කරන්නේ ස්වර්ග මාර්ගය විතරයි. සුගති ගාමි වෙන මාර්ගය විතරයි. මෝක්ෂ මාර්ගයේ දේශනා කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නා වූ බුදුරජාණන් වහන්සේලා විතරයි. අන්න ඒ බුදුහාමුදුරන්ලා දේශනා කරන දේශනාවලින් ප්‍රධානම අනුශාසනයක් තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාදින කරණය. බුදුහාමුදුරන්ගේ පළවෙනි සූත්‍රය වුණේ ධම්මචක්ක සූත්‍රය. ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී දේශනා කළා ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ, අප්පේහි සංපයෝගෝ දුක්ඛ, පියේහි විප්පයෝගෝ දුක්ඛ, යම්කිච්ඡන් නැලබරි සම්පි දුක්ඛ කියන කාරණා ටිකක්. ඉපදීම දුකයි, මහලවීම දුකයි, ලෙඩවීම දුකයි කියන ආදී කාරණා ටිකක් දේශනා කළා. පින්නතුනි මේ දේශනාව කරන්න විතරක් නෙවෙයි ලෝකේ බුදුරෙක් පහළ වෙන්නේ. මහලු වෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක දුකයි කියන සාමාන්‍ය කෙනෙකුටවත් පුළුවන්. ඒක සරල දෙයක්. නමුත් ලෝකයාට තේරුම් ගන්න අමාරු දෙයක් තියෙන දුක පිළිබඳ විග්‍රහය. මොකක්ද ඒ විග්‍රහය? ඒ විග්‍රහය තමයි අතමංච ආවුසෝ දුක්ඛං අරිය සත්‍යං කියන විග්‍රහයේදී අවසානයේ එන සංකිට්ඨේන පංච උපාදාන සංඛා දුක්ඛා කියන කාරණේ. කෙටියෙන් කියනවා නම් ස්කන්ධ පංචකයේ දුකයි කියන කාරණා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ පහ හට ගන්නව නම් යම් කිසි තැනක ඒ හට ගන්න පහ තෘෂ්ණා දෘෂ්ටි මානවයෙන් තමන් ග්‍රහණය කරගත්තොත් කින්නතුනි මෙන්න දුක අපි වැළඳගත්තා. ඇසෙන් රූපයක් දකිනවා කියන්නේ ඇසිපිය හෙලන වේලාවටත් වඩා ස්කන්ධයකින් ස්කන්ධ පංචකයම ගොඩ නැගුණා. එහැට රූපයක් බලනවා නම් අපි අයුරුසෝ මනසකාරෙන් නම් ඉන්නේ ඇහැයි රූපයයි දෙක රූපස්කන්ධය. ඒ දෙක ඇතිවන ස්පර්ශයෙන් ඇතිවන වේදනාව වේදනාස්කන්ධය. ඒ පිළිබඳව ඇතිවන චක්කු විඥානය විඥානස්කන්ධය. ඒ පිළිබඳව හඳුනා ගැනීම සංඥාස්කන්ධය. ඒ පිටවන්ව චේතනා පහල කර ගැනීම සංස්කාර ඛණ්ඩය. ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් අපේ ජීවිතය යම් සහ කර්ජකීම් ටිකක් අපි ලබා ගන්නවා නම් පින්නතුනි. ජීවිතේ ඕනෑම දෙයක්. ඕනෑම දෙයක් අපි ලබා ගන්නවා නම් අත්දැකීමක් කියලා ආයුෂ මනසිකාරයෙන් අපි පින්නතුනි මේ සංස්කාර රැස් කර ගැනීමක්, ස්කන්ධ පංචකය ගොඩනගා ගැනීමක් මේ දුක රැස් කර ගැනීමක් මියන්නේ. අපට ඒක හිතෙන්නවත් නැහැ. අපි ඇතැම් මේ ඉගෙන ගන්නවායි කියලා කියන්නේ, යම් ක්‍රියාවක් කරනවායි කියලා කියන්නේ, රැකියාවක් ලබනවායි කියලා කියන්නේ, රැකුවක් ලබනවායි කියලා කියන්නේ, මේ භෞතික වශයෙන් හෝ වේවා, මානසික වශයෙන් හෝ වේවා, යම් තාක් අධ්‍යක්ෂින් සමුදායක් අපි ජීවිතේ ලබනවා නම් ඒ ලබනවා කියන්නේ පිටුනේ මෙන්න මේ පහ අට ගන්නවා. අට වෙන ස්වභාවය නිරුද්ධ වෙනවා. මොහොතක්වත් තියෙන්නේ නැහැ. කෙනෙක්ගේ රූපය දැක බලනකොට අපි ඒක නිරුද්ධ වෙලා හුඟාක් වෙලා අදින නැවත නැවතත් අලුත් ස්කන්ධස් හටගෙන අපි බලන අවස්ථාවක් නැහැ. සම්පියක් අහනකොටත් එහෙමයි. ඉතාම ක්ෂණිකව මේවා හටගෙන නිරුද්ධ වෙනවා. අපිට හිතන්නවත් වෙලාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කියන ඇසෙන් රූප දකින්නවා කියලා. නමුත් වෙන යථාර්ථවාදී වශයෙන් ගත්තොත්ින් අපිට ඇහෙන් රූප දකින්නවත් පුළුවන් කමක් නැහැ. නමුත් අපි සාමාන්‍ය මට්ටමේදී සාමුද්‍ර සත්‍යය අපි කියන ඒ පදනමේ තමයි අපි ඉන්නේ. නමුත් ඉහළට යනකොට අපි ඊට වඩා ගැඹුරින් මේ දේශ බලනවා. සම්ප්‍රදායයත් එහෙමයි. මෙන්න මේක නොදන්නා වූ ලෝකයා පින්නතුනි මේක අපේ සතරම් වාසය දිනු කරලා තියෙන මේක තමයි. මේ දිනු කරලා තියෙන මේ දේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයට දේශනා කරනකොට පින්නතුනි බොහෝ දෙනාට මේක තේරුම් ගන්න අමාරුයි. අපිට මේක තේරුම් ගන්න කලේසි නැහැ. අපිට බොහෝ වෙහෙසක් දරන්න වෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ධර්ම දේශනා අහන්නට වෙනවා අපට. නිතර නිතර යොස්සේ චින්තන යොදවන්න වෙනවා. නාම රූප ස්කන්ධ ආයතන ධාතු ආදී වශයෙන් බෙද බෙදා මේවා යලි යලි ස්මුණින් බලන්න වෙනවා. ආයත්‍යයේ සඳහා මානසික යෙදී මේ ප්‍රතිඵලයක් හැටියටයි අපිට මේව ටිකෙන් ටික තේරුම් යන්නේ. අන්න ඒ තේරුම් යන දවසේදී පින්නතුනි අපි ආර දැන් අපි සම්මාදිට්ඨිය කියන හිතන සම්මාදිට්ඨියක් ඉක්මවල යනවා. ඒ ඉක්මවල ගියු දවසේදී පින්නතුනි සක්කාය දිට්ඨිය අපි අන්ති දවසක දුරු කරගත්තොත් එතකට අපිට හිතනවා පින්නතුනි මේ ලෝකෙමයි මේකට අහු වෙලා ඉන්නේ කියලා. කිසිම ආගංගයක් නැහැ. බෞද්ධයන් නාමයෙන් අපිත් යම් කිසි සම්මාදිට්ඨියක් කරා යන්න උත්සාහයක් දරනවා. දරන ගමන් මේ ඉන්නේ. නමුත් දරණ ගමනින් පිටියක් පින්නතුනි සාම මේ මාවතේ අපි මේ ඉන්නේ. ඒ මාවතෙන් අපි මිදිලා නැහැ තාම. සක්කාය දිට්ඨිය දුරු කරපු දවසට තමයි යම් කිසි මට්ටමකට හරි මේ මාවතට අපි පිවිච්චාවෙන්නේ. ඒ නිසා එදාට පින්නතුනි අදාප මේ විවහාර කරන සම්මාදිටියත් අපර හිතෙනවා එදාට මිත්‍යා දෘෂ්ටියක් කියලා. හැබැයි මතක තියාගන්න ඒ සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනා පින්කම් නොකර ඉන්නේ නැහැ. එනි මේක වරදවා ගන්න එපා. ඒ සම්මාදිටිය ලැබුව කෙනා දන් දෙන්නේ නැහැ, සිල් රකින්නේ නැහැ කියන අදහස දෙන්න එපා. අනාගම් වෙච්ච උත්සවවල සිල් රකින්නවා. රහතන් වහන්සේලාට දාන පූජා කරනවා. සරියොත් සාමුදුර එක විතරක් පින්නපාතේ ගිහින්න දානේදී පින්නපාත සකස් කරගෙන මහා සංඝයාට පූජා කරලා එය අනුමෝදන් කළා සමන් විය ගිහිල්ලා හිටියේ ඉස්සලා සම්භාවයක අම්ම කෙනෙකුට. ඒ අම්ම සුබදිගාමි කෙරෙව්වා. රහතන් වහන්සේලාත් මේ යහපත් ක්‍රියාවන් වල යෙදෙනවා. උන්වහන්සේලෙන් බැහැර වෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේලේක කරන්නේ යරිස් සතර භවයකට හේමට නෙවෙයි. ඒ පුජ්‍යණගේ අවශ්‍යතාව සඳහා කරන ක්‍රියා මාත්‍රයක් විතරයි. ඒ නිසා සුගතිගාමි වෙන්න පිණිසින් බෞද්ධයන් කරන්ට බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයන්ට පුළුවන් අම්මකට සම්මාදිටිටපත් වෙලා ඒ අය හොඳ දේවල් කරනවා නම් බුදුහාමුදුරුවන් වැඳයි කියලා මේක සම්මාදිටිය වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවනේ හවස වැන්දෑ කියලයි කියලා අපි සම්මාදිටිටපත් වෙන්නේ. අපි සම්මාදිටිටපත් වෙන්නේ සැබෑ සම්පින්නතුනි සම්මාදිටි සූත්‍රයේ කියවන මජ්ක්‍ධිම නිකායයි. සම්මාදිටිටපත් වෙන හැටි තේරුම් ගන්න. අවිද්‍යාව සැබෑ සම්ප තේරුම් ගත්තොත් නැත්නම් හේතුඵල ධම තේරුම් ගත්තොත් ජාති ජරා විඥාන ආදී වශයෙන් පටිච්චසමුපාදයේ අංගයන් කිසි දවසක එකිනෙකක් තේරුම් ගත්තොත් එදාට තමයි පිරිතුනි සැබෑලෙසම අපි සම්මාදිටිය පස්නාවන්නේ. සරුත් මාහිමියන් වහන්සේ වික්ෂුන් වහන්සේලා වූ ප්‍රශ්නයකට පිළිතුරු දීම වශයෙන් සම්මාදිටිය ලබා ගන්නට හැකි ආකාර 14ක් විතර දක්වලා තියෙනවා. අන්න ඒක තමයි සම්මාදිටිය ලැබීමේ මාර්ගය. නැත්නම් පන්සලේ මේ කියන සම්මාදිටිය නෑ අපිට. ඒ නිසානේ බලන්න දැන් දෙව්දත් ආමඳුර වුණත් මහනලක් කියන්නේ නමුත් සම්මාදිටිට ආවේ නැහැ. මහනෝය කියනවා සම්මාදිටිය එන එක ලේසි නෑ. කල්යාණ මිත්‍රයන් ලැබෙන්නට ඕන, කල්යාණ මිත්‍රයන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන, කල්යාණ මිත්‍රන්ට අවනත වෙන්න ඕන. එහෙම වුණොත් තමයි මේ සැබෑ සම්මාදිටිය කරා අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඉතින් අපේ ප්‍රධානම සාධකය තමයි කල්යාණ මිත්‍රයන් ලැබීම. වර්තමානයේ අපට අඩුමත් මේකයි. අප විසින් සිදු කරනු ලබන පුණ්‍යක්‍රියා අවසානයේ අරමුණ වූයේ නිර්වාණය පමණද? මේට අමතරව පින් සමක් අවසානයේ ලෞකික ප්‍රාර්ථනා ඇති කර ගැනීමෙන් එනම් පින් රැස් කර ගැනීමෙන් සිදුවන්නේ තෘෂ්ණාව නැමැති අකුසලයට යලෙත් නැඹුරු වීමද? මතක තියාගන්න පිණිස අපි වර්තමානයේ කරන පින්කම් ඔක්කොම අවිද්‍යා පත්‍ය සංඛාරා ගණයට එන්නේ. ඒකෙන් නිදිල කරන්නේම නෑ අපි වර්තමානයේ කන්නේ. අපි ලෝක දානයක් දුන්නත් අසද්දස මහ දානයක් දුන්නත් ඒ දෙන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යා මුල් කරගෙන ජීවන සංඛාරය අපි මෙරස් කරන්නේ. ඒ සංඛාර තමයි පුඤ්ඤාදී සංඛාර කියලා කියනවා, අපුඤ්ඤාදී සංඛාර කියලා කියනවා, ආනිඤ්ඤාදී සංඛාර කියලා කියනවා. ඒ රැස් කරන සංස්කාරයන් දුගතිගාමී වීමට හේතු වන දේ ඥාන එකට අපුඤ්ඤාදී සංස්කාර කියනවා. ඒ රැස් කරන කර්මයන් මනුස්ස ලෝකයේ දිවි ලෝකයේ ඉපදීමට හේතු වන කර්මයන් නම් ඒකට පුඤ්ඤාදී සංස්කාර කියලා කියනවා. ඒ රැස් කරන සංස්කාරයන් බ්‍රහ්ම ලෝකයේ ඉපදෙනට ඥාන ඇටියට අපි උපදවා ගන්න සංස්කාරයන් නම් ඒකට කියනවා ආනෙන්ජාදී සංස්කාර කියලා. මේ තුනටම මුල් ගන්නේ අවිද්‍යාව. ඒ අවිද්‍යාවෙන් තමයි මේ කරන්නේ අපි. අමුත්‍ය අවිද්‍යාවෙන් යන මාවතේ ගිහිල්ලා අපේ කවදා හරි දවසක නිවැරදි මාවතට එන්නට ඕන. ඒ හිමේදී ප්‍රවේශයක් හැටියට අපි අකුසලෙන් නෙදන්නට ඕනේ, කුසලයේ කරා නැඹුරවන්නට ඕනේ. නැඹුරු වෙලා අපි අවිද්‍යාව දුරු කර ගැනීම සඳහා වූ වැඩ පිළිවෙලක් හදන්නට ඕන. මිනිසුන් ග්‍රහාපල දුර් වේවා යන ප්‍රාර්ථනෙන් බෝධි පූජා කරයි. දන් දෙයි. මේ හිත්‍යා දුස්තියල ප්‍රතිපල අකුසල රැස් වීමක් පමණක්ද? හැ බෝධි පූජා කිරීම අකුසල රැස් වෙන්නේ නැහැ. පින් රැස් වෙනවා. නමුත් එක දිගටම පින් රැස් වෙන්නේ නැහැ කියන එකක් නෑ ඒක. ඒ අතරේ යමකට ආශා කරන නම් ආශා කරන අවස්ථාවේදී අකුසලයක් ඒ බුදුහමර කෙරේට හැදීමෙන් ඒ කරන සිතිවිලි පහළ වෙන එලාදි කුසලයක් වේ. මේ ඔක්කොම කරන්නේ පින්නතුනේ බෝධි පූජා කිරීමත් අවිද්‍යා පත්‍ය සංඛාරමයි. මේ බැහැර වෙන්නේ නැහැ. ඒකම තමයි. ඒ වගේම ඉතින් අපිට පින්නතුනේ ඒ වගේ දේවල් වලින් ආරක්ෂාවක් රැකවරණයක් ලබා ගන්නට වරදක් නැහැ. අපිට හිතෙන වරදක් නැහැ කියලා. මට හිතෙනවා. මේ පින්නතුනේ කොහොමද හිතනවද මන් දන්නේ නැහැ. අපි ලෙඩ දුක් වලින් දුර වෙන්නට ඕන ගැහැමි ක්‍රම වලින් අපි බේස් ගන්නව නේද? එහෙනම් ඉතින් අපි බේස් ගන්න එකක් හොඳ නැහැ නේද? හැබැයි ඉතින් බුදුහාමුදුරුවෝ මේ සම්බුද්ධත්වයට පත් වෙච්ච මෙතන ගියලා ඔක්කොම කොටි එල්ලනවා නම් අපි ආවලාගේ අපල දුරු වේවා කිය කියනන් ඉතින් ඒක නම් ගැලපෙන්නේ නැහැ ඇත්තට. නෑ නම් දෙගලියලා ඒක නම් විතර ආවලාගේ අපල දුරු වේවා ආවලානේ විගාස් කියලා වේවා කියලා ඉතින් කියනවා. නමුත් ඒව ඉතින් අඩු කළා හොඳට ඉතින් බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥානයට සම්බුද්ධත්වයට ගරු කිරීමක් ඇටියට ඒ පුණ්‍ය ධර්මයක් කරලා යම් කිසි යහපත් ප්‍රාර්ථනාවක් ඉෂ්ට වේවා කියලා ප්‍රාර්ථනා කරාට ඒව අධාර්මික නැහැ. හැබැයි කියලා බලන මේ ජීවිතය තුළින් Taman ඊට පස්සේ ඒක පිළිදල කුසල කරන්න ඕන පින්නතුන. මේකෙන් අපි කරන්නේ ඉන්ද්‍රිය පිනවීම විතරක් නම් යලි යලි සතරට වැටෙන karma නම් කරන්නේ අපි නැත්තම් දුගති ගාමි වීමට හේතුන karma නම් කරන්නේ. ඒක අපිට ගැලපෙන්නේ නැහැ මෙබඳු කාලයක ඉපදලා අපි. අපි හැකිතාක් නිරෝගී භාවයේ දිගාශ්‍රී ළඹමින් මේ හැම දෙයක්ම කරන්න ඕන. මෙවැනි කාලයක ඉතාම දුර්ලභව අපට අහන්න ලැබෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මය හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදය අහන ලැබෙන මේ ප්‍රතිලාභය ලබා ගන්න එක අපේ සියලුම ශක්තියෙන් සියලුම ධනයන් නිරෝගී භාවය රූප සම්පත්තිය කායික ශක්තිය සියල්ලම පිනතුනි කැපකළ යුත්තේ මෙන්න මේ ධර්ම අවබෝධය සඳහාමයි අපි. මොකද මේ අවස්ථාව ගිලිහුණා තින් පිනතුනි අද නමා කියන මේ සුගති අපට ගිලිහුණා තින් ආයි සුගතියක් කල්පගානෙන් හමු වෙද්දන්නේ අපි අපිට හිතන වැදන් විට මෛත්‍රී බුදුහාමර හමුයි කියලා. මෛත්‍රී බුදුහාමර නෙවෙයි ඇතැමිට බුදුරු දහස් ගණන් ලෝකේ 15 යකට 15 වගේ කියලා වචනවත් අහන ලැබෙන ගන්න. මෛත්‍රී බුදුහාමර දකින්න හරි ලැබෙන්නේ මේ බුදු සාසනයේ දැඩි වීරයෙන් වැඩ කරන කෙනෙකුට. මේ වෙනසුන් දන්නවා බාහ්‍ය දාරුචීරිය පුක්කුසාති වගේ අය. ඒ අය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සාසනයේ ජීවිත පරිත්‍යාගයෙන් අර මහා පර්වතයක් මුදුනට නැගලා ඒ නැගපු ඉනිමඟ බිමට දාලා ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරපු ඇත්තන් තමයි බාහ්‍ය දාල් කීරිය පුකුසාති වෙන අය. එවැනි අය තමයි මේ සාසනයෙන් ඉක්මනින් ප්‍රතිඵල ගස්සේ. ඒ නිසා ඉදිරි සාසනයකදී හරි අපි ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂා කරනවා නම් මේ සාසනයේදී පින්නතුන් අපට ගැටේ කැපවීමක් කරන්න වෙනවා. මේ පොයට ඇවිල්ලා සිල් අරගෙන ගිහිල්ලා ආයෙත් කුරුදු වැරදිකම කළා විතරක් නෑ. අපේ ජීවිතයයි ධර්මයයි කියන දේ එකක් අපි කරගන්න ඕන. දැන් බලන්න කැලේ ඉන්න මී හරකෙක් එක දවසක් අනුමත බැඳලා තියෙනවා. මාසෙක එක දවසක්. බැඳලා තියලා ආයෙ කැලේට යවනවා ඒ සතා. කොහොම අවුරුදු 100ක් පදිනවා මාසෙක දවස ගන්න. ඒ කුළුමී මගේ ඉක්මීමක් වෙනවා අවුරුදු 100කදී. කිසිම වෙනසක් නැහැ. අර එක දවසක් ඇවිල්ලා කොහොම හරි ඉන්නවා, පණෙන් හොය ඉන්නවා, ඊට පස්සේ ආයෙ යනවා. ඊට පස්සේ වැඩි කාලයක් අප කරන්න සාමාන්‍ය විදිහට. ඒතකොට වෙනසක් වෙන්නේ නැහැ. අපේ සිනුදේ බොහෝ දෙනාගේ ඔය සත්‍යය තියෙන ලොකු වෙනසක් නැහැ. මාතර පොය පායනකොට, පොය හඳ නැගෙනකොට අපි ඉතින් පන්සලට එනවා අපි. අපි විවේකයක් ගන්න ඕ නැත්නම් පොඩ්ඩක් අර ඒකක් හරි බලෙන් මිදෙන්න කියලා හිතාගෙන එනවා. නමුත් ඊට වඩා ලොකු වෙනසක් නම් අපට බොහෝට පේන්නේ නැහැ. ඒ වෙනස තේන්න නම් මේ පරිවිදියේ තමයි ජීවිතය පුරාම මතක තියාගෙන. හැම පියවරක් පාල් සාම ධර්මයක් තමයි ජීවිතේ ඒකමද කරගන්න ඕන. එහෙම වීම පින්නතුන කිසි දෙයකට හිතන්න එපා. තමන්ගේ දෛනික ජීවිතයට බාධාවක් කියලා. ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ ඉගෙන ගන්න ජීවිතයට ආශිර්වාදයක්. ඒ ඉගෙන ගන්න ජීවිතිනුත් වඩාත් ප්‍රතිඵල ගත කරන් ලබා ගන්න හේතුවක් වෙනවා. රැකි රක්ෂා කරන කෙනෙක් නම් රැකි රක්ෂා කරන ස්ථානයේදීම මේ ධර්ම මාර්ගය යෙදෙන ඕ. අපි දන්නවා සමහර වෛද්‍යවරු ඉන්නවා මාස ගණන් සිල් අරන් ඉන්නවා. වෛද්‍යවරු දෙන්න ගම. දැන් පස්සේ කෑම කන්නේ අටසිල් සමාදම් ඉන්නවා. දැන් ගිය අවුරුද්ද අපට එම මාසේ කමුණ මා 3 මාසයක් විතර වයිටි වෘත්තියක් ගන්න ගමන් සිල් අරන් ඉන්නේ. සිල් රෙදි කරවන්නේ නැහැ යා. දැන් 2 වෙනි පස්සේ ෆ්‍රිජ් එක අරිනවත් නැහැ කියලා කියනවා. දැන් මේ වගේ දින දින අපිට කැප වෙන්න පුළුවන් මේ වගේ. අපි හිතන්නේවත් නැහැ නේද අපි දැන් පොයට විතරයි සිල් ගන්න පුළුවන් කියලා. අපේ ඉන්ද්‍රිය පාලනයත් එක්ක අපේ මේ ධර්ම මාර්ගයේ අදි පේන තුන අපේ හිතවනට වන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි ඉන්ද්‍රිය පාලනය. ස්කනාකදී ඉන්ද්‍රිය පාලනය වෙන්නට ඕන. ඒ වගේම නිින්ද පාලනය කරන්නට ඕන. නිින්ද අඩු කර ගන්නට හැකි තරම්. නිින්දට තැන දුන්නොතින් ගොඩෙන්න බෑ. ඒ නිසා බොහොම වීරිය නිින්ද පාලනය කරන් ඉන්නකට ආහාර පාලනය කර ගන්නට ඕන. ඉන්ද්‍රිය පාලනය කර ගන්න ඕන, නිින්ද පාලනය කර ගන්න ඕන, ආහාර පාලනය කර ගන්න. ආහාර පාලනය කරනකොට යනානිත් ඔක්කොම පාලනය වෙනවා. ආහාර වැඩි වීම තමයි වා කෙලෙස් ඇතිවන ප්‍රධාන සාධකයක් වෙන්නේ. ඒ නිසා ආහාර පාලනය වෙනකොට නිින්දත් පාලනය වෙනවා. ආහාර වැඩි කරගත්ත ගමන් නිදිමත ඇනේ. මේ රැටේ මම වාක් නිදිමරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන්. ආහාර නොගෙන ඉන්නව නම් නැත්නම් ආහාර අඩු වෙන ගන්නවා. ඒ නිසා මෙන්න මේ කරුණොත් අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම වැදගත් වෙනවා. එතකොට අප විසින් සිදු කරන ලබන පුණ්‍යක්‍රිය අවසානයේ අරමුණියේ නිර්වාණය පමණක්ද ඇත්තෙන් අපි ඒවා විරාජී බව සඳහා තමයි යොදන්නට ඕන. ඒක ලබනකොට අපට අනිත් ප්‍රතිඵල දෙක ලැබෙනවා. අනිත් ඒවා ප්‍රාර්ථනා කරන්න ඕනේ. දැන් අපි කියමු කොළඹින්දන් නුවරට අපි යනවා නම් නුවර අපේක්ෂා කරගෙන යනවා නම් ඉලක්ක කරගෙන යනවා නම් ඊට මගදී හමු වෙන ස්ථාන ඉදීම ලැබෙනවා. අපි අමතෙන් ප්‍රාර්ථනා කරන්න ඕනේ අනේ අපේ බස් එක කඩවර්ෂිත ඒවා ඇනිකන් ගෝපසු කෙරේවා කෑගලට ඒවා එහෙම අමතෙන් ප්‍රාර්ථනා අත්රන්න ඕනේ ඒවා ඉබේම හම් වෙනවා. අපිට ඉහි ඉලක්කයක් තියෙනවා. ඒ ඉලක්කයේ අතුරු දේවල් ප්‍රතිඵල ටික ලැබෙනවා අපිට. ඒ වගේ විරාගී භව කෙලෙස් දුරු කිරීම අපේක්ෂාවෙන් අපේ චර්යාවෙන් අපි සකස් කරනවා නම් අනිත්‍යයට උදව් කරනවා නම් පරිත්‍යාගයෙන් කරනවා නම් ඒ පරිත්‍යාග වලට සමගාමීව අපට සසරීදි භවක සම්පත් ලැබෙනවා. අමතෙන් ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. දානි අනිසංසයමයි භාවෝග සම්පත් ලැබීම. සියලු ආර්ථිකය තමයි සුභතිය. අමුතෙන් සුභතිය ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ. භාවනා ව්‍යාන සංස්කාර ප්‍රඥාව. ඒ නිසා මේ වැඩ පිළිවිලේ යෙදෙන්න කයෝනේ වැඩ පිළිවිලේ යෙදෙනකොට ප්‍රතිඵල යමුතෙන් ප්‍රාර්ථනා කළ යුතු නැහැ. ප්‍රාර්ථනා කළා ලබන්න පුළුවන් දේ කුස් නෙවෙයි මේ බුදුදහමේ තියෙන කාරණා. ප්‍රාර්ථනා නොකරත් ලැබෙනවා මේ වැඩ පිළිවිලේ යෙදෙනවා නම්. බුදුහාමුදුරුවෝ ලස්සන කොමාරක් දේශනා කරනවා. අලුත වසු පැටියන් ඉන්න දෙනෙක් ළඟට ගිහිල්ලා හොඳට කිර තියෙන දෙනෙක් ළඟට ගිහිල්ලා දෙනගේ අණ අල්ලගෙන අණ අදිනවා. අනේ මට කිරි ලැබෙන්න, කිරි ලැබෙන්න කියලා අඟින් අදිනවා. අනෙන් අදිනවා. මේ කෙනාට කිරි ලැබෙනවද? කිරි ලැබෙන්නේ නැව නුසුසුස් තැනකින් අල්ලගෙන තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් අලුත වසුපැටියෙක් කියන දෙනෙක් ළඟට ගිහිල්ලා දෙනාගේ ළඟට ගිහිල්ලා මේ දෙනාගේ බුරුලට අත තියලා බුරුලෙන් කිරි අදිනවා. අදින ගමන් කියනවා මට කිරි එපා, මට කිරි එපා කියලා අදිනවා. ඒ කෙනා එපා කිව්වත් යාර ඉතිරි ලැබෙනවා. ඒ නිසා නිර්වාණාවබෝධය සඳහා හෝ සම්මාදිට්ඨිය පෙරමුණු කරගත්තු සක්කායදිට්ඨිය දුරු කිරීම සඳහා හේතුඵල ධම නුවණින් දකිමින් යන ගමනේදී පින්නතුනි කෙලෙස් ප්‍රහීන වේවා කියලා අන්තිම ප්‍රාර්ථනා නොකරත් කෙලෙස් ටික ටික හරි ප්‍රහීන වෙනවා. කෙලෙස් ප්‍රහීන කරන්නේ කෙලෙස් ප්‍රහීන වෙන්නේ එපා කියලා කිව්වත් කෙලෙස් ප්‍රහීන වෙනවා තමයි. හැබැයි ඒ වැඩ පිළිවෙල පිළිදෙන්නේ නැත්නම් වෙන වෙන දේවල් නම් කරන්නේ ප්‍රාර්ථනා කරලා අපිට ලැබෙන්නේ නැහැ. දැන් පින් කරගැනීම යමක් ආසාවෙන් පින්කම් කරනවා ඒක තෘෂ්ණාව වැඩි වෙනවාද කියලා අහනවා. ඔව් තෘෂ්ණාව වැඩි වෙනවා. යම් පින්කමක් කිරීමේදී ලෞකිකයක් ප්‍රාර්ථනා කරමින් පින්ගත් කරනවා නම් ඕන්න සිදුවන්නේ තෘෂ්ණාව වැඩි වීමක් නේද කියලා අහනවා. ඒ කියන්නේ තෘෂ්ණාවක් වැඩි වෙනවා ඒක හරි. හැබැයි ඒ කරන කුසල දහම් වලින් ඒ කරන පින්කම් වලින් තමන්ට තමන්ගේ තෘෂ්ණාව වැඩි වෙනවා. නමුත් ඔහු ඒ කරන්න හොඳ දේවල් ටිකක් නිසා ඒ කරන පින්කම් වල අනිසංසක් තුන්ද ලැබෙනවා. ඔහු තෘෂ්ණාවෙන් කරා කියලා අනිසංස ටික නොලැබී අරින්නේ නැහැ. හැබැයි අනිසංස වල මේ කඩුවීම් වෙනවා. දැන් මුගලන් හා අඳුරෝ එහෙම ඇතැම් අවස්ථාවලදී දිව්‍ය ලෝකේ වැඩම කරනවා. දිව්‍ය ලෝකේ වැඩම කළා උන්වහන්සේ දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත් වෙන සත්‍යයක සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන ගමන් ඇතැම් විට සමහර ඒ වගේ දන් දීපය මුණගැහෙනවා. සමහර අය කීර්ති අධ්‍යක්ෂණයෙන් දන් දීලා තියෙනවා. සමහර අය දන් දීලා තියෙන නමුත් සකසා දන් දීලා නැහැ. මාන්සියල සමන් දන් දීලා නැහැ. ඇතැම් විට අනිත් අයට මිනමුදල් දීලා සකසා ගන්න කියලා තියෙනවා. බුදුහාමුදුරේ දේශනා කළා සක්කච්ඡන් දානං දාසබ්බං සහස්සනා දානං දාසබ්බං කියන කාරණා දෙක සඳහන් වෙනවා. සකසා දන් දෙන්නට ඕන, සිය දෑතින්ම දන් දෙන්නට ඕන කියලා ඒක තමයි සතුරුසු දානයක් වෙන්නේ. වඩා පානිසස් දායිවන්නේ. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දිවි ලෝකේ වැඩම කරනකොට මෙවැනි සත්‍යයන් මෙවැනි අල්පේසක් විදියට මුණ ගැහෙනවා. මුණ ගැහුණට පස්සේ මුගලන් හාමුදුරණ කියනවා, මුගලන් හාමුදුරනේ බලන්න මං හරියට පින්කම් කළේ නැහැ, වෙන වෙන අපේක්ෂා සඳහා පින්කම් කළේ, මම සකසා දන් දුන්නේ නැහැ, මම ශ්‍රද්ධාවෙන් දන් දුන්නේ නැහැ, ඒ නිසා මට අනිසංස ආඩුවේ මම මේ අල්පේසක් දෙවි කෙනෙක් වශයෙන් ඉන්නේ, මනස ලෝකේ කියාම කියන්න මිනිස්සුන්ට කියන්න හොඳට දන් දෙන, සකසා දන් දෙන, ශ්‍රද්ධාවෙන් දාන දෙන්න, ඕනෑකම දාන දෙන්න කියන මිනිසුන්ට කියලා කියන්න කියලා සඳහන් කරනවා. ඇතැම් දේවරු මිනිසුන්ගේ අත පණි දෙවනවා, මුගලන් හාමුදුරන් අත මිනිසුන්ට පණි දෙවනවා. පින්කම් කරන්න ඕනේ හැටි කියලා. එයාට ඒ ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඇතැම් විට දාණයට එක්තර වියදම් නොකර සකසා දානය සෝදානම් කළ දීපු අය ඇතැම් විට ඉහළ දිව්‍ය ලෝකවල ඉන්නවා. ඒ තානෙට පියදම් කරපු රජතුමාය කැමිට පහළ දිව්‍ය ලෝකෙක ඉන්නවා. අල්පේසාකි දෙව කෙනෙක් ඉදේ. ඒ නිසා මිල මුදල් හොවා පියදම් කරයි කියලා මානසික වැඩි වන්නේ නැහැ. කොච්චර තමා කැපවලා දෙනවද? ඒ වගේ මේ කරන වියදමට තමා කොච්චර මහන්සි වෙලා තියෙනවද කියන එක මතයි ආනිසංස වැඩි වෙන්නේ. කෙනෙක් කැමිට රුපියල් 1000ක් ලිහිසියම උපයන දන් දෙන වෙන පුළුවන්. යම් කිසි කෙනෙක් 1000 උපයන හොවා මහන්සි වුණා නම් ගොඩක් දුක් විඳනන් ඒ කෙනාට ඒ දාහ විඳන් කළ දෙන දාන අනිසංස වැඩි. ඒ නිසා තමයි අපේ රටේ සිය සමහර ගැහැණි රජවරු අප්‍රකට වෙෂයෙන් ඈත ප්‍රදේශවල ගිහිල්ලා ගොවි තැන් කරලා කුලී වැඩ කරලා සල්ලි උපයාගෙන ඇවිල්ලා දන් දීපු අවස්ථාන සඳහන් වෙනවා. මොකද අනිසංස වැඩිපුර ලබා ගැනීම සඳහා. මිනිසුන් ග්‍රහාපල දුර්වේවා යන ප්‍රාර්ථනාවෙන් බෝධි පූජා කරයි දන් දේ මෙය නිත්‍යා දෘෂ්ටියක් ප්‍රතිඵලයේ අකුසල රැස් කිරීම පමණක්ද? මම එක වගේම ප්‍රශ්න ටිකක් තමයි මෙහා නිදිකටම. ඔය ඇත්තම දැන් මේවා හැමදෙරෙම කරන්න කියලා අපි කියන්නේ අපි ඒවට අනුබල දෙන්නේ නැහැ. ආධ්‍යාත්මික මට්ටමින් ඉහළට මේදි මේ ඔක්කොම අරිනවා අපි. නෑ ඉදාට අපි දැන් කරන්නේ බෝධි පූජා කරන්නේත් නැහැ. නමුත් යම් යම් පියවර බලපි පින්නතුනි මේව මිනිසුන්ට අවශ්‍ය වෙනවා. ඒකයි දැන් බුදු ආන්දර ජීවත් වෙන කාලෙම ආනන්ද බෝධිය රෝපණය කළා. ආනන්ද බෝධිය රෝපණය කරන්න බුදු ආන්දර උනන්දු කෙරෙව්වා. ඒක බොරු දෙයක් ඕව කරන්න ඕනේ නැහැ මේ ධර්මයේ රකින්න කියලා විතරක් කිව්වේ නැහැ. මොකද ඒකෙනොත් කුසල් කරගන්න ඉන්නවා. ලෝකයේ විවිධ බුද්ධිමත් මට්ටම්වල ඉන්නේ. ඒ නිසා ධර්ම දේශනා කරද්දී බාහ්‍ය ධාරු සීලයක දේශනා කළ ඉතාම ගැඹුරු දහමක්. ඒ වගේම කොණ්ඩඤ්ඤ වසුබාජ්ජිය මහා නාමස්සජි කියන පස්වක මහණෝ දේශනා කරේ ඊට වඩා සරලව. එක එක පුත්‍යයන්ට එක එක මට්ටමින් ධර්ම දේශනා කළා තියෙනවා. සමහරකට දාන ආයතන කියන බුදුහාරංගේ ධර්ම දේශනාවලත් අනුපිළිවෙලක් තියෙනවා. දානමයන් පුණ්‍ය කිරේවත්තු, සීලමයන් පුණ්‍ය කිරේවත්තු ආදි වශයෙන් මුලින්ම දාන ආයතන, සීල ආයතන ආදි වශයෙන් කියලා අවසානයේ තමයි එක්කම් මේ ආයතන ආදි වශයෙන් කියලා පටිසම්පාදි දේශනා කරන්න හේතු බල දාම දේශනා කරන්නේ. ඒක තමයි බුදුහාමරගේ සාමාන්‍ය අනුපිළිවෙල. නමුත් දාන කතා සීල කතා කියන එක සරු සාමරණ දේශනා කළේ නැහැ. දාන කතා කියන එක බාහිර දේශනා කළේ නැහැ. නමුත් අනාථ කෙනෙක් සිද්දමාන දේශනා කළා ඒක. විසාකවට දේශනා කළා. සුද්ධෝදන රජතුමාට පිරෙන් පිර දේශනා කළා. ඒ නිසා කින්නතනි බුදුහාමුදුර දැක්ක සමහර අය සනිකව නිර්වාණ උපදිතපත් වෙන අය. සමහර අය අනාගාමි වෙන අය. සමහර අය සකදාගාමි සුවන් වගේ වෙන අය. සමහර අය අනාගතයේ විවිධ ආකාරයෙන් බෝධිසත්ව ප්‍රාර්ථනා තියෙන අය. සමහර අය අනාගත සාසනවල යම් යම් තනතුරු ලබන දැඩි ප්‍රාර්ථනාවෙන් ආපු අය. එහෙමයි මේ අපි අතර ඉන්නවා. ඒව බුදුහාඳුර වරක් වරක් නැහැ. දැන් පොසොන් රජතුමා කියලා කියන්නේ විශාල ධර්ම දේශනා ගානක් රජතුමාට දේශනා කරපු බුදුහාඳුරුවෝ. සංවිතනිකායේ වෙනම සංවිතයක් තියෙන කෝසල සංවිතය කියලා. නමුත් රජතුමා සෝවන්නේවත් නැහැ. බුදුහාඳුරුවෝ කලින්ම දැනගෙන හිටියා රජතුමා සෝවන්නත් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කියලා ධර්ම දේශනා නොකර හිටියේ නැහැ. ඒක තමයි බොහෝ දෙනාට යහපතක් වෙන නිසා ධර්ම දේශනා කළා. එනිසා බුදුහාමරන්ට උඩ කිසිිටකන් නිග්‍රහකලේ නෑ මම ඔයාට මෙච්චර බණ කිව්වා ඇයි සෝවාන්ත් වෙන්න බැරුනේ කියලා කවදාවත් කියලා නෑ බුදුහාමරෙන්. උන්වහන්සේ පුත්‍රයන් හේතු සම්පත් දකිනවා. එනිසා සමහර අය ස්වර්ගගාමි වෙන විදියට පින්කම් කරමින් සතර යන පිරිසකුත් මේ අතර ඉන්නවා. අපි ඒ කෙරේ නිර්දේලස දොස් කියන්නේ යන හොඳ නෑ. අපි පටිච්චසමුප්පාදේ දන්නවා යන්නේ මේ බෝධි පූජා තියෙන මොඩයි කියලා. එහෙනම් එකවර කියන්න අපි ඉක්මන් වෙන හොඳ නෑ. ඒක එක මට්ටම් වල ආයෙ ඉන්නවා ඒකයි. එනිසා බෝධි පූජාවක් කියන හරි නිරෝගී සුව ලබන ප්‍රාර්ථනා කරනවා නම් ඒක වරදක් නෑ. හැබැයි අපි ඒක ඉතින් සීමාව හඳුනා ගන්නට ඕන. බෝධියට හානියක් වෙන විදියට, පිරිසුදුකමට හානියක් වෙන විදියට, බුදුහාමුදුර බුද්ධත්වයට පත්වෙච්ච මේ ශ්‍රේෂ්ඨ සාකේම නැත්නම් ඒ ස්ථානයට අගොරයක් වෙන විදියට හැසිරෙමින් එතන නොඑක් විදියේ දේවල් ගෙනල්ලා අපි පිරිසුදු කරලා ඉන්නම කරනවා නම් ඒක ගැලපෙන්නේ නෑ. ඒවට හානියක් නොවන විදියට තමන් එතන හොඳ පූජාවක් කළා යහපත් ප්‍රාර්ථනාවක් කළාට ඒකේ වරදක් නෙවෙයි. ඒකත් ඉතින් ලෝකෝත්තර සම්මාදිතේ සාධක්ෂණ මිත්‍යා දෘෂ්ටියක් මයි. ඒක කතාවක් නෑ. නිබ්බානං භාවකනි උපනිබ්බායි සම්බා උප්පත්තියෝ දුග්ගතිං කිව වගේ හේතුඵල ධහමට සාපේක්ෂව සංස්කාරදීච්චේ දුරු කිරීමේ මාවතර සාපේක්ෂව ඒක නෙවෙයි පිනතුනි. පොසොන් රජතුමා දීපු අසතුටු ගාමියත් අවිද්‍යා පත්‍ය සංඛාරාමයි වෙන දෙයක් නෙවෙයි. අපි ඉදිරි දවස්වලදී අපි ඉඳ නැවුණොත් සාකච්ඡා කරමු. ඒ සංස්කාරات මේ රැස් කරමින් මේ යන්නේ අපි. ඒකෙන් මිදෙන අපට ලේසියෙන් බෑ. ඒනම් මිදෙන්න යන ගමන තමයි මේ යන්නේ. දැන් නෙළුම් මල වතුරෙන් ගිහින තාවත් මඩේ තියෙන්නේ. නෙළුම් මලේ නැට්ට මඩේ තියෙන්නේ. නමුත් ඒ නැට්ටේ මඩ ගෑවුනාට නෙළුම් මලේ මඩ නෑ. නෙළුම් මල ඉක්මවල වතුර ඉක්මවල තියෙන්නේ. විරසිත වෙලා තියෙන්නේ. එනිසා මේ සමාජයේ ඉන්නවත් සායිජ අපි නිකේසී වන ගමන් මාගේදී අපිට මේ සමාජයකට යම් යම් දේවල් කරන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ කිරීමේදී ඒවා පුණ්‍යාදි සංස්කාර ගණිත බොහෝ දේ අයිති වෙනවා. ආහාරය පිළිබඳව සංඥාව වඩන ආකාරය පැහැදිලි කරන්න. ආහාරය දැන් සමසතරේ කර්මස්ථාන වලින් එක කමඨහනක් තමයි පිළිකුල් භාවනාවේ නැහැ. ආහාරෙහි සංඥා පටිකුල මනසිකාරය. ආහාරෙහි පටිකුල මනසිකාරය කියන්නේ ආහාරය ගත්තාම ආහාරය හැදිලා තියෙන ආකාරයෙන් සතර මහා භූත රූප වලින් හැදිලා තියෙන්නේ. ඒ වගේම මේක වෙනස් ස්වභාවයකට පත් වෙනවා. මේක මේ සුමදවන සත්‍යයට පත් වෙනවා ආදී වශයෙන් නුවණින් මේක දකිමින් ඒ පිළිබඳව භාවනා වැඩිම තමයි ආහාරය පිළිබඳ පටිච්චුල සංඥාවෙන් සිද්ධවන්නේ. මේක බුදුදහමේ තියෙන ප්‍රධාන භාවනා ක්‍රියාවක් දක්වනවා. පින්නතුනි අපට කෙලෙස් ඇතිවන ප්‍රධාන හේතුවක් ඇටෙන මේ ආහාරය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා ආහාරයයි අපේ සතර ගමන යාත්‍රේ ලොකු සම්බන්ධයක් තියෙනවා. හැබැයි මේ පටිච්චුල මානසික ආර්ය පටි ආහාරයේ පටිච්චුල සංඥාව මෙහි කියෙන්නේ අපට ලැබෙන පින්නතුනි සතර ආහාර වලින් කබලින්කාර ආහාරය පිළිබඳව දැනුමක් විතරයි. ඒකත් මතක තියාගන්න. බුදුදහමේ දක්වන ආහාර විග්‍රහය සරල විග්‍රහයක් නෙවෙයි. බුදුදහමේ සතර ආහාරයක් දක්වනවා. කබලින්කාර ආහාරය, මනෝ සංකේතන ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය කියලා ආහාර හතරක් දක්වනවා බුදුදහමේ. කබලින්කාර ආහාරය කියලා කියන්නේ අපි ගන්න සාමාන්‍යයෙන් කඩලා ගන්න ආහාර, නැත්නම් බොන දේවල්. පස්ස ආහාරය කියලා කියන්නේ අපි අස්කන්නා සාදේන්ද්‍රිය වලට යන්නේ ස්පර්ශ කිරීමෙන් ලබන යම්කිසි ආස්වාදයක් කියනන් එක. විඥාන ආහාරය කියන්නේ හිතට. මනෝ සංචේතන ආහාරය කියන්නේ සංස්කාර රැස් කිරීම කර්මය. මෙන්න මේ හතරම අවශ්‍ය වෙනවා පුද්ගයන්ගේ සතර ගමනට. පුද්ගලයේ ජීවත් වන සාමාන්‍ය මනුස්ස ලෝකයට සාපේක්ෂව ගන්නකොට බ්‍රහ්ම ලෝකෙදී මේක ටිකක් වෙනස් වෙනවා. මනුස්ස ලෝකයට සාපේක්ෂව ගන්නකොට මේ සතර ආහාරයත් එකයි අපිට පැවැත්ම තියෙන්නේ. මේ සතර ආහාරයම අපි පිළිසින දැනගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේව තමයි අපේ ජීවිතේ අපි ඉගෙන ගන්න ඕනේ ඒවා. මේව තමයි අපි මතක තියාගන්න ඕනේ ඒවා. දැන් මේව අපට ඉතාම ගැඹුරු වැඩි අපිට මේව නම් තේරෙන්නේ නැහැ එහෙම කියලා බෑ. දුක නැති කරගන්න කැමති නම් මේ විඳින මහා දුක් කොට බිම තියාන කැමති නම් අමාරුම හරි මේ ඉගෙන ගන්න වෙනවා. එතකොට මේ සතර ආහාරයේ තියෙන තුනේ පටික්කෝල මානසිකාරය දැන් ආහාරයේ පටිච්චෝල මානසිකාරයේදී සිද්ධවන්නේ ආයම පස්සනාව සිද්ධ කිරීමෙන් තමයි. හැබැයි සමන් මේ කබලින්කාර ආහාරය අපට පිරිසිඳ දැනගන්න ලැබෙනවා. අපේ මේ ආහාරය ගැනීමත් ඒ ආහාරයත් එක්ක ඇතිවන මේ ශරීරයේ මේ ඉන්ද්‍රිය වර්ධනයත් මේ සිදුවන ආකාරයෙන් නොනින් දැකිනවා. ඊළඟට පින්නතුනි වේදනානුපස්සනා වැඩිීමේ ප්‍රතිඵලයක් තමයි ස්පර්ශාහාරය සම්පස්සාහාරය පිරිසිදු දැන ගැනීම. චිත්තානුපස්සනා වැඩිීමේ අනිසංසය තමයි විඥානාහාරය පිරිසිදු දැන ගැනීම. ධම්මානුපස්සනා වැඩිීමේ නොයි මනෝ සංචේතනාහාරය පිරිසිදු දැන ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ සතර ආහාරය දැනගන්නවා කියන්නේ පින්නතුනි අපේ ජීවිතයට මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්න එකයි මේ යන්නේ. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්නතුනි අපේ ජීවිතය තේරුම් ගැනීම සඳහා වූ වැඩ පිළිවෙලක්. වෙන කිසිම දෙයක් නෙවෙයි. අපේ ජීවිතය කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගැනීම සඳහා යන වැඩ පිළිවෙලක් මේක. දැන් අපිත් අපේ ජීවිතය ගැන ටිකක් තේරුම් අරන් ඉන්නේ නේද? උපැන්න සාර්ථකයට විස්තර ටිකක් තියෙනවා. ලාභකෝ සහතිකවල අධ්‍යාපන සහතිකවල ටිකක් තියෙනවා. නැත්නම් පින් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම ටිකක් හඳුනා ගන්න ටිකක් තියෙනවා. ඔය අවබෝධය අපිට තියෙනවා. නමුත් වෙනතුනේ ඊට වඩා මේ ජීවිතේ ක්‍රියාකාරීත්වයක් අපේ වෙනවා මේ. මේ ස්කන්ධ පංචකයේ නිරතුරුවම හට ගැනීමෙන් නිරුද්ධ වෙමින් මේ වැඩ පිළිලක් යන්නේ. ඒ අනතරේදී ඉදිරිය සංස්කාර රැස් කරමින් මේ යන්නේ. ඉදිරි භවයකට සම්පූර්ණ සුදුසුකාන්තික මේ රැස් කරගෙන යන්නේ. අද ඇතැම්මිට අපි මේ දෙපායින් අද මේ ඉන්නේ. ඇතැම්මිට අපි ස්පැස් කරන කර්මයන් ඇතැම්මිට තව දෙපයක් ලැබෙන්න සිව්පා වෙන විදිහේ කර්ම රැස් කරමින් ඉන්නේ අපි ඇතැම්මිට. අපිට ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න තමයි අපිට ධර්මයක් ඕන වෙන්නේ. අනිත් දේ තමයි පින්නතුනි බුදුහාම දේශනා කළ අපට ධර්මයක් අවශ්‍ය වන හේතු හතරක් ගැන. රට්ඨපාල සූත්‍රයේ පැහැදිලිව මේක තියෙනවා. අපට ධර්මයක් අවශ්‍ය වන්නේ මේව ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන හේතු වන කර්ම වලින් එකක් තමයි උපනීයති ලෝකෝ අද්දෝ. ලෝකයා වේගයෙන් පින්නතුනි මහලු බව කරා යන්නේ මේ. වේගෙන් අපි මේ යන්නේ කොහටද? වේගෙන් යන්නේ හැරමිටිය හොයාගෙන යන්නේ. මේකයි යථාර්ථය. අපිට තේරෙන්නවත් නැහැ ඒක. මෙන්න මේක තීරු මෙන්න මේ යථාර්ථය නිසා තමයි අපට ධර්මයක් අවශ්‍ය වන්නේ. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන තමයි පිනතුනි ඉක්මනින්ම මේ ධර්මයටත් නැවරු වෙන්න ඕන. අපි මහලු වෙලා එක්සයිම් වෙච්ච දවසට මේ තියෙන අද තියෙන කතර නැහැ ඉතින්. ධර්මෙන් බැහැර නිකල. මහා සංසාරයකට අපිපත් වෙනවා. අන්න ඒ දුකෙන් මුදවන්නේ බුදුහාර අපගේ කරුණාවෙන් මේ ධර්ම දේශනා කළේ. අත්තානෝ ලෝකෝ අනවිස්තරෝ. අත්තානෝ කියන command සැබෑ රකවරණයක් නෑ අනවිස්තරෝ command පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපට හිතනවා දැන් මේ ශරීරෙම අපට පාලනය කරන්න පුළුවන් කියලා. බලන්න නිින්ද යනකොට පාලනය කරන්න පුළුවන්ද අපට? එක tane වාඩි වෙලා ඉන්නකොට අතපය කී වතාවක් අපි වෙනස් කරනවද නේ? අපිට පාලනය කරන්න පුළුවන්ද මේවා? අපි වේගෙන් වයසට යනවා අපි ලෙඩ වෙනවා. අපිට පාලනය කරන්න පුළුවන්ද මේවා? අපිට පින්නතුනේ අපේ ජීවිතය පාලනය කරන්න පුළුවන් නම් රෝහ ලවච්ච වෙන්නේ නැහැ. ඇයි අපි ලෙඩ වෙන්නේ? මහලු නිවාස අවශ්‍ය වෙන්නේ නැහැ. ඇයි අපි මහලු වෙන්නේ නැත්නේ? සුසාන භූමිය අවශ්‍ය නැහැ. ඇයි අපි මැරෙන්නේ නැහැ? මල්ශාල අවශ්‍ය නැහැ. මේ ඔක්කොම අපට අවශ්‍යයි. අවශ්‍ය වන්නේ ඇයි? අත්හාන ලෝක අනිබිස්තරව සමාන්ත සැබෑ රකවරණයක් නැහැ. සමාන්ත තමන්ව පාලනය කරන්න බැරි නිසා. යථාර්ථය මේක. මෙන්න මේ යථාර්ථය අහකෝය කියන තුනි මහා රජකම් පිටුකම් දාලාවා බුදුහාමුදුර හොයාගෙන. අපිට තාම තේරෙලා නැහැ කයි රැකෙන. තේරෙලා නම් අපේ දැවැන්ත වෙනසක් අපේ අභ්‍යන්තර ජීවිතවල වෙනවා. අපි තාම මේ නිින්දට ඉන්නේ එකයි. අවදින් ඉන්නේ නැත්නම් ඉඳෙන් ඉන්නේ. නිදාගෙන ඉන්නේ නැත්නම් ඉඳෙන් ඉන්නේ. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියක්. මේ සියල්ලක්ම අපි අත්හැරලා දාල යන අස්වාමිකයි අපි. අපි මහා ධනියකට හිමිකම් තියන අය කියලා හිතාගෙන ඉන්නවා. එකතුළු මොහොතෙන් අතුරු සැනන් ගන්න මොහොතෙන් අවුරුදු 60ක 70ක මහා ධනස්කන්ධයක් මහා ගොඩනඟපු සම්පත් එකක් අපට අහිමි වෙනවා. දරුවෝ ටික, දේපළ ටික ඔක්කොම සුළු මොහොතෙන් අහිමි වෙනවා. වැඩිපියක් ලබා දෙන තුනේ මේ ශරීරයක් අපට අහිමි වෙනවා. අන්න එහෙම ලෝකෙක අපි මේ ඉන්නන්නේ එක ධර්ම අවශ්‍ය වෙන අපට. ඊළඟට ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. නිතරම ඌනයි මදේ කියලා ඉන්නේ. ඒ වගේම තණ්හාවට දාස් වෙලා ඉන්නේ. අවතාර වැඩිපුර ලබන්න තමයි අපි හැමදෙම උත්සාහ කරන්නේ. කොච්චර ලැබුණත් මදේ කියන හැඟීමෙන් ඉන්නේ. මෙන්න මේකත් පිළිතුරු බලන අතෘප්තික ජීවිතයක කුඩා කාලේ ඉගෙන ගත්ත නේද? එක එක විභාග අපි පාස් වුණා. ඊට පස්සේ ඇතැම් විට අපි විශ්වවිද්‍යාලය යන්නේ නැති මේ පින්නතුන්. රැකියාවක් ලබන්නේ නැති. දරුවෝ ලබන්නේ නැති, විවාහ වෙන්නේ නැති. ජීවිතේ නොයෙක් අවස්ථා වලින් මේක දැල් ලැබුවා. නමුත් ඒ තුනේ තෘප්තියක් තියනවද? ඒවා හරියට නැහැ දැකපු සීනියක් වගේ. අර කුඩා කාලේ අපි සෙල්ලම් කරපු සෙල්ලම් භාණ්ඩ ටික. අද කොහෙද නේ? ඊට පස්සේ අපි කලක් පොත්පත් එක සෙල්ලම් කළා. සාහිත්‍ය පත්‍රයක් එක සෙල්ලම් කළා. රැකියාවල් එක සෙල්ලම් කළා. ඔහොම සෙල්ලම් කරමින් යන ගමනක් මේ යන්නේ. අපි අනිත් දෙයකට අපි ආශා කරනවා නම් යාන වාහන වලට, ගෙවල් ඉඩම් වලට තමයි දැන් ආශා කරන්නේ නේද? අපි අනිත් දවස්වල මේ ආශාව දුරු කරා නම් පින්නසනිය. අද අපි දැනට ආශා කරන ටික අපිට හිතෙන්නේ හරියට දැන් අපි පොඩි ළමයි දැස්ස පොඩි ළමයි සෙල්ලම් බඩු වලට, කොම්පියුටර් වලට, සෙල්ලම් ගෙවල්ට ආශා කරනුනේ. අන්න ඒ ආශා කරන විදිහට තමයි අපිට පේන්නේ අද අපි ආශා කරන යාන වාහන රැකී ආරක්ෂා ඉඩ කඩන් ගේතොර වලට අද තියෙන ආශාව අපට එදාට පේන්නේ. මොකද මේ අද අපි ආශා කරන දේ පිණිස අපිට හිතෙන මහා වටිනා දෙයක් ඇයි අපි මේ ආශා කරන්නේ කියලා. නමුත් අද අප මේ ආශා කරන දේවල් අර පොඩි ළමයි කුඩා කාලේ බැලුම් බෝල වලට, ෆෝන් පිට්ට වලට, සෙල්ලම් ගෙවල් වලට ආශා කරාට වඩා ලොකු වෙනසක් නැහැ. පොන්චි ළමයෙකුට බැලුම් බෝලේ රුපියල් 10ක් දුන්නොත් රුපියල් 10 ඉතිකල බැලුම් බෝල ගන්න. රුපියල් 10ට වටින්නේ නැහැ 1000. මැනිකරකුයි බෝලේකුයි දුන්නා තින් මැනිකර වීදිකල බෝලේ ගන්න. එයාට වටින්නේ එක. එනිසා වටිනාකම් කියන පිණිසුනේ මේ ලෝකේ දීපු වටිනාකම්. මේ ඔගේ සැබෑ වටිනාකම් නෙවෙයි. මෙන්න මේ හතර තමයි පිණිසුනේ අපට ධර්මයක් කරා යන්න හේතු වන කරුණු හතරනේ. මේ අතෘප්තිකර ජීවිත කරේ අපි මේ ඉන්නේ. අතෘප්තිකර ජීවිතවල ඉන්න කරා කින්නම විතරක් නෙවෙයි පිණිසුනේ. අපි මේ සැප හොයාගෙන යන්නෙම සැප නොවන දේවල් කරාම යන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කළා මහලු වෙන ලෝකයා මහලු වීමෙන් නිදහස් වෙන කියලා කරන්නේ මහලු වෙන දේවල් ටිකක්ම රැස් කර ගැනීම කියලා. ලෙඩ වෙන ලෝකයා ලෙඩ වීමෙන් නිදහස් වෙන කියලා හිතාගෙන කරන්නේම ලෙඩ වෙන දේවල් ටිකක් රැස් කර ගැනීම. මරණයෙන් බේරෙන්න මරණයෙන් නිදහස් වෙන කියලා හිතාගෙන ඉන්නේ මරණයට පස් වෙන විනාශ වෙන දේවල් ටිකක් රැස් කර ගැනීම කියන එක. අනුසෝතගාමි ලෝකයේ යථාර්ථය මේක. බුදුදහම කියන්නේ උඩුගම් බලයට පරිසෝතගාමි ධහම. බුදුදහම මීට වඩා වෙන. බුදුදහමෙන් කරන විග්‍රහය ජරාවට පත් නොවෙන, ලෙඩ නොවෙන, මරණයට පත් නොවෙන යථාර්ථය කරා යන්නයි උන්වහන්සේ ගණසාස්නාව කියන්නේ. මෙන්න මේ නිසා පිනුතුනේ අපිට ධර්මයක් කියන එකක් අවශ්‍ය වන්නේ. ඉතින් සාමයන් වාසනාවන්තයි. ඒ ධර්මයට කොහොම හරි පිවිසලා තියෙනවා. නමුත් ඒ පිවිසිච්ච පිවිසීම විතරක් නැදී අපට ඒ ධර්ම මාර්ගයේ වේගින් ගායකුව තියෙනවා. මොකද අපි වයසට යනට වඩා වේගින් අපි ධර්මය හැසිරෙන්න ඕන. නැත්නම් මහලු භාවයේ විසින් අපිව පරාජය කරනවා. දැන් මහලු භාවය ඇතැම්මිට 100ක විතර වේගින් යනවා. අපි ධර්මයේ 10ක විතර වේගින් යනවා. යැග්‍රහණය කරන්න මහලු භාවය. මොකද මහලු භාවයට කියලා එක්සැන් වෙන්න එක්සැන් වෙනකොටත් අපිට ධර්මයේ විදේශන බැරි වෙනවා ඒක. ඒ නිසා මහලු භාවයේ 100ක වේගින් යනවා නම් අපි 200කටත් වේගින් අපි ධර්මයේ හැසිරෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට සැබෑරසම ජීවිතෙන් ජයග්‍රහණය කළා වෙන්නේ. නැත්නම් අපි හුඟක් ඉගෙන ගත්තා ඉහළ රැකියාවක රයිට්වත් ධනෙ තිබ්බයි දරුවෝ හුඟක් හිටියයි හුඟක් උපාධි තිබුණයි ඉහළ උපාධි ගන්න පුළුවන් අපට ආචාර්ය උපාධි එක නෙවෙයි දැන් දෙක ගන්න ඉන්නේ කොහොද නම් ඉස්සර තමයි ડોක්ටරේට් එකක් කරන්නේ දැන් දෙකක් කරන සමහරයි නමුත් වෙනතුනි එහෙම ගියත් අපි ධර්මය අපේ ජීවිතයට සැබැලස අපි සම්බන්ධ කර නොගත්තොත් මහලු භාවයේ ජය ගන්න අපි පරාජය වෙනවා ඒ නිසා තමන් වයසට යනකොට වඩා වේගෙන් තමන් ළඟ තියෙන කෙලෙස් අඩු කර ගන්නට ඕන සමහරක් නම් ඇතැම් විට වයසට යනකොට වයසට යන වේගයෙන්ම ලෝභ කමින්න වැඩි වෙනවා කෙලෙස් වලින් වැඩි වෙනවා වයසට යන්න වෙන්න ඕන පින්නතුනි ආසාව අඩු වෙන එක වයසට යන්න වෙන්නට ඕන අවනාපකම් අමනාපයගේ ලිස්ට් එක අඩු වෙන එක අමනාපයත් පිළිසක් කියනවනම් ටිකෙන් ටික අඩු වෙන්න ඕනේ අපි පොයෙන් පොයේ සිල් ගන්නවා කියලා කියන්නේ අමනාපකම් ආශාවල් මාන්නය මේ වගේ දේවල් අපේ ජීවිතෙන් අඩු වෙන්නට ඕන. නිරෝධ සමාපatti ළඟ නිරෝධ සමාපatti පිළිබඳ ප්‍රශ්නයක් අහනවා. නිරෝධ සමාපත්තියට සමවැදීමේදී ආරමුවන්නේ නිවනයි. එනම් මේ නිවන් සුව අත්විඳීමේ අවස්ථාවද. දැන් නිවන් සුවේ අවස්ථා හතරක් ගැන ධර්මයේ සඳහන් කරනවා. සෝවාන් වීමේදී විමුක්ති සුවයක් විඳිනවා. සකදාගාමී වීමේදී විමුක්ති සුවයක් විඳිනවා. අනාගාමී වීමේදී විමුක්ති සුවයක් විඳිනවා. රහත් භාවයේදී විමුක්ති සුවයක් විඳිනවා. හැබැයි නිරෝධ සමාපත්තියට සමවැදින්නේ අනාගාමී භාවයෙන් ඉහළ ඉන්න අය. අනාගාමිනෝ රහතන් වහන්සේ කෙනෙක්ව පසේබුදුරජාණන් වහන්සේ කෙනෙක්ව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් තමයි නිරෝධ සමාපත්තියට සමවදීන්නේ. සකදාගාමි කෙනාටත් නිරෝධ සමාපත්තියට සමවදින්න පුළුවන් කමක් නැහැ. මේක ධම්ම නියමයක්. එතකොට මේක දිවන්නේ සමාල ලබාගත්තු වෙයි විරාගී සුවේ විඳින්මින් ඉඳීම හැබැයි ඒක සිතින් විඳීමක් හිතට දැනීමක් නෙවෙයි මේක. ඒ විඳනයන් නිරුද්ධ කරන අවස්ථාව. ඒ නිසා තමයි නිරෝධ සමාපත්තියට සමවදින කලින් කෙනෙක් එහෙම සමවදින බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අඩු ගානේ අනාගාමී වත්තල ඉන්නට ඕන. ඒ වගේම සතරවෙනි ධානයේ කරා වූ ධාන වඩල තියෙන්නට ඕන. එහෙම කෙනා නිරෝධ සමාපත්තියට සමවදින කලින් කාරණා කීපයක් බලනවා. ඒ අතරින් එකක් තමයි මේ දින 7ක් එකට ඉන්නවා. ඒ ඉන්න අවස්ථාවේදී දින 7කට ආයුෂ තියෙද කියලා කලින් බලනවා. බලන තමයි නිරෝධ සමාපත්තියට සමවදින. එතකොට නිරෝධ සමාපත්තිය සමවැදෙච්ච කෙනෙකුගේ මිය ගිහපු කෙනෙකු අතර වෙනස මොකක්ද? වෙනස මොකද්ද? නිරෝධාපත්‍යස සම්වයිසිකනාගේ ආයුෂ තියෙනවා. මරණයට පස්සේ සිටිනාගේ ආයුෂ අවසන්. ප්‍රධාන වෙනස මේක. නිරෝධාපත්‍ය සම්වයිසිකනා ඉන්ද්‍රිය ව්‍යාකාරිත සම්පූර්ණ නතර කරනවා. ඕඩේ දින හතේම ආහාර ගන්න අවශ්‍ය නැහැ. නමුත් ඔහුගේ ඉන්ද්‍රිය විකලකිත පත් වෙන්නේ නැහැ. මරණයට පස්සේ සිටිනා හුස්ම, සිත, විඥානීය ශරීරයෙන් බැහැර වීමත් එක්කම ඔහුගේ ඉන්ද්‍රිය විකලකිත පත් වෙනවා. ඉන්ද්‍රිය දුර්වල වෙනවා. නමුත් නිරෝධාපත්‍ය සම්වයිසිකනාගේ සිත් විලගත් ඒ ඉන්ද්‍රිය විකලකිත පත් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය දුර්වර්ණ වෙන්නේ නැහැ. ඔහුගේ ඉන්ද්‍රිය ප්‍රබුද්ධමත් තියෙනවා. ඔහු හුස්ම ගන්නෙ නැහැ. ආහාර ගන්නෙ නැහැ. සංවේදනයක් දැනෙන්නේ නැහැ. මේ හත් දවස් යනකම නැගිටි සිටින්නේ නැහැ. නමුත් විශේෂ අවස්ථාවකට නැගී සිටිනවා. මහා අකුණක් ගැහුවත් නැගී සිටින්නේ නැහැ. යම්කිසි කෙනෙක් ඇවිල්ලා එතන වැහෙන්න ගොඩ නැගිල්ලක් හදුවත් නැගිටින්නේ නැහැ. නමුත් සංඝ ආඥාවෙන් සංඝයා රැස් වෙලා කුමක් හෝ දෙයකට මෙයා හොයනවනම් සංඝයාගේ අනුමැතියෙන් කෙනෙක් වෙන මොහොත කියනවනම් දැන් එන්න ඕන කියලා මේ සංඝ කර්මෙට ඊයස්සාවිදෝ නැගී සිටිනවා. ඒක සුවිශේෂ අවස්ථාවක්. විනතුනේ මේ සංඝ ආඥාව කියන එක ඉතාම බලවත් දෙයක්. නිරෝධ සමාපත්තියත් යටත් වෙනවා මේකට. සාහිත දේපල කියනවත් එහෙමයි. සංඝ කර්ම සීමා මානක පිළිදවීම මේවා බුදුවරයෙක්ගේ ශාසනයක තියෙන සුවිශේෂී දේවල්. මේ වගේ ලොකු බලයක් තියෙනවා. මේවා ඛණ්ඩනය කරන්න කෙනෙකුට පුළුවන් කමක් නැහැ. ඒ මට තමයි මේ ශාසනය පිළිදලා තියෙන්නේ. ඒනි සාත්‍රිවිද ත්‍රිවිද රත්නෙන් ජීවමාන රත්නය වූ මේ සංඝ රත්නයේ සංඝ බලය කියන එක මහා පුදුම බලයක් එක. ඒක නොඑක දැන නොඑක විදිහෙන් දුර්වල කරන්න උත්සාහ කරත් ඒ සංඝ බලය කියන එක තාම ශක්තිමත් තියෙනවා. සිල්වත් ගුණවත් ප්‍රතිපත්ති ගරුක සංඝයා සිටිනකම්. ඉන්නතුනි අද අපට ලැබෙච්ච මූලික ප්‍රශ්න ටික මේ ටික අපි මේ සාකච්ඡා කළේ. ආනයත් අපට ලැබිච්ච අවසන් මේක නතර මහා විශේෂ දෙයක් අහන්න තියෙනවා. අහන්න පුළුවන් කාලය නම් ඉමා වෙලා තියෙනවා. ඔලෑ පින්නතුනි මේ අස්සන් අද දුරත පොහොදා බුදු ආන්දර ලංකාවට වැඩම කරපු දවසක් සිහි කරන අවස්ථාවක්. මේට අවුරුදු 2600කට කලින් තමයි හරියට අඩවැඩි නඩාවක බුදු ආන්දර ලංකාවට වැඩම කළේ. ඉතින් එවැනි දවසක් ලංකාවක් ඇදීර රටක් ඇදීර අපිට වැඩගත් වෙනවා. ඊටත් වඩා වටින්නේ අපිට මේ ධර්මය බුදුහාමරගේ ධර්මය බුදුහාමර ලංකාවට නැවැඩියත් බුදුහාමරගේ ධර්මය අපට වටිනවා. බොහෝ අය වටිනාකම තීරණය කරලා තියෙන බුදුහාමරගේ වැඩමවීම හෝ බුදුහාමරගේ වැඩමවීම. ඒකත් සංස්කෘතික වශයෙන් පුරා විද්‍යාත්මක වශයෙන් වටිනවා. නමුත් ඊනතුණි ඉස්තියලට වඩා බුදුහාමරගේ ධර්ම අපට සුරකව තියෙනවා. ඒක අපට ඉස්තියලට වඩා වටිනවා. එවැනි ධර්මයක් අපි ලබා ගන්න අවස්ථාව සතර බොහෝ පින්කල්ලා බොහෝ ප්‍රාර්ථනා කළා දුකසේ කුසල කර්ම කරලා උපාල පරිත්‍යාගයන් කරලා ලබා ගන්න අවස්ථාවක ඉෂ්ට විපාක භුක්තින අවස්ථාවක් මේක. ඒ නිසා මේ ප්‍රතිඵල ටික අපේ දිනපතාම ගත වෙන දිනයක් පාසා අපි සංවේගයට පත් විය යුත්තේ මහලු වෙන නිසානේ වෙයි. ගත වෙන දිනයක් පාසා අපි කනගාටුට පත් විය යුත්තේ මරණය කරා ලං වෙන නිසානේ වෙයි. ගතවන දිනයක් පාසා අපි සංවේගයට පත් විය යුත්තේ දිනයක් පාසා අපට හමු වෙන්නේ අපේ ඉසාම පින්කල ලැබපු ගෞතම සම්බුද්ධ ශාසනය අපට මේ දිනපතා හමු වෙමින් යන්නේ. එනිසා ඒක හොඳින් මතක තියාගන්න. මේ සම්බුද්ධ ශාසනය හමු වෙන කලින් වඩා වඩාත් අපේ ධර්මයෙන් අප්‍රමාදීව ප්‍රයෝජන ගන්න, සත්පුරුෂයන් ආශ්‍රය කරන්න, කල්යාණ මිත්‍රයන් දකින්නට, ධර්මයේ වෙත නැඹුරු වෙන්නට අපි වඩා වඩාත්ම ධෛර්යමත් වෙමු, උත්සාහ කරමු. ඒ සඳහා පෙරවන් සරණින් මේ හැම දිනාටම විදෝ නිරෝගී සම්පත් දිගාශිරි සම්පත් යන සේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම දේශනාවකින් කමේ දායකත්ව දියුසුලමින් ඒ පින්නතුන් යම් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කාන්ති වික්‍රමතුංග මහත්මිය, කිරන්ති නානායකකාර මහත්මිය, පෝජිනී ඒකනායක මහත්මිය, ආශාපතිරගේ මෙනවිය, අමලා නිරන්තුංග මහත්මිය, කල්යාණී දේනගේ මහත්මිය ප්‍රධාන ඒ දායකත්ව උතුම් පින්නතුන් මේ පින්කම් සිදු කිරීමෙන් කිසියම් යහපත් බලාපොරොත්තුවක් ඉෂ්ට සිදු කරගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා. ඒ වගේම ඔබ අප නමින් පින්කමේ දායකත්ව සුනන් පින්තුන් නමින් කිසියම් ඥාති පිරිසක් පින් බලාපොරොත්තුකින් මියගොස් පින් බලාපොරොත්තුකින් නැත්නම් ඒ සියලුම ඥාතිතුරු මේ පින් අනුමෝදන්ව ඒ සමගයේ පරලෝක ජීවිත සුගතිගාමී කරගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතින්ටත් පින් අනුමෝදන් කරවමු. ඉදම්මේ ඥාති නම් ඕතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් ඕතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති නම් ඕතු සුඛිතා වන්තු ඥාතයෝ සම්මස්තික දෙවියන්ට මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාමත් අපේ රටේ දැන් සම්බුද්ධ ශාසනයත් බොහෝ කාලයක් හඳින් ආරක්ෂා කර දෙස්වා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරවමු. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීම ආදී වස්යෙන් රැස් කරගත් මේ සියලු කුණ ධර්මයන්ගේ බලයෙන් මේ හැම දිනාගේමත් මෙලව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව ජීවිත සුගති ගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තාච නින්දුම්කා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නින්සෝකා හොන්තු සම්වේති පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් දියනති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.